नमस्कार विवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार विवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु। श्रद्धावंत वासनावंत पिंगवत्नि लोतुरा बुदुरजानन वहन्सेगे ඒ ශාසනය තුළට පිවිසෙන්නට තිබෙන දොරටුව තමයි මොකද්ද? ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව නැතුව මේ ශාසනය තුළ වැඩෙන්න බැහැ. ශ්‍රද්ධාව නැතුව මේ ශාසනය තුළ යමක් කරන්න ගියාම වැඩෙන දේ මොකද්ද? විචිකිච්ඡාව. සැකේ තමයි වැඩෙන්නේ. මොකද අවසානය තෙක්ම ගමන යන්න තියෙන්නේ සද්ධාවෙන්. ඒ සද්ධාව නිසා තමයි අපිට වීරිය වැඩෙන්නේ. මේ ගමන යන්න ඕනා කියන අදහසත් නිරන්තරයෙන් ඇති වෙන්නේ. මට මේ ළඟති පොතපත පරිහරණය කරද්දී හමුණ මේ සද්ධාව ගැන හරි ලස්සන උපමාවක්. සද්ධාවේ තියෙනවා කියනවා මේ ප්‍රසාදේ ඇති කරවන ලක්ෂණි. පැහැදි සද්ධාව කියන්නේ පැහැදීමමනේ. එතකොට මේ පැහැදීම ඇති කරවනවා කියනවා ආකාර දෙකකින්. එකක් තමයි මේ ප්‍රසාදය ඇති කරවනවා. අනිත් එක තමයි ඔක්කොම ටික සුණු විසුණු කරලා දානවා. ඒකට කියනවා සම්ප්‍රසාදන ලක්ෂණේ සහ සම්පත් කන්දන ලක්ෂණේ කියලා. මේ සම්ප්‍රසාදන ලක්ෂණයට හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. ඒක හරියට සක්විති රජතුමාගේ සක්විති රජුරුවන්ට තියෙනවා කියනවා මේ උදක ප්‍රසාද මාණික්ක කියලා එකක්. මොකද්ද? ඕ ඒකෙන් කරන්නේ වතුර පිරිසිදු කරන එක. තේරෙනවද? මේ මාණික්කයේ ගැන පැහැදිලි කරද්දි කියනවා ඔන්න සක්විති රජතුමා සිව්රංග සේනාවත් එක්ක රජගෙයින් එළියට බහැලා වඩිනවා කියනවා. වැඩලා පොඩි වතුර පාරකින් මෙයා පැනලා එගොඩ වෙනවා. එගොඩ වෙලා ටික දුරක් ගියායි පස්සේ නැවතිලා කියනවා සේවකයෙකුට, සේවකයේ පැන් අරගෙන එන්න මට පානය කරන්න කියලා. වතුර අරන් එන්න කියනවා බොන්න. එතකොට සේවකයා ගංගාවට ගියාම සිවුරංග සේනාව ඇත් අස් රිය පාපල ඔක්කොම අර වතුර එකේ. ඇත්තුත් වතුරේ, අස්සයොත් වතුරේ, මිනිස්සුත් වතුරේ. එතකොට මේ වතුර ටික කොහොමයි කියලාද හිතෙන්නේ ඔබට? හොඳටම බොර වෙලා. එතකොට අර පැන් වඩන සේවකයා මොකද කරන්නේ? මේ උදකප්පසාද මාණික්ක අරගෙන වෙල වතුරට දානවා කියනවා. වතුරට දාපු ගමන් මඩ ඔක්කොම යටට බහිනවා කියනවා. තේන්නද? උඩ පාවෙන ඔක්කොම ඇතට යනවා කියනවා. වතුර ටික පිරිසිදුව පේන්න පටන් ගන්නවා කියනවා. එතකොට වතුර ටිකක් අරගෙන ගිහලා රජුරවන්ට දෙනවා කියනවා. ස්වාමී දේවයන් වහන්සේ මෙන්න පෙන් වළඳන සීක්වා කියලා. දැන් අපේ අයට ඔහොක කියපුවාම ඒක කොහොමද වෙන්නේ කියලා හිතෙනවනේ. ඒ වුණාට සුද්දෙක් කෙමිකල් ටිකක් අර මඩ වතුරකට දාලා සුදු කරලා පෙන්නපුවම හරි ෂෝක්. දැන් සාමාන්‍ය ඇටි එහෙම තමයි. නමුත් ඒ කාලේ එහෙම දෙයක් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සද්ධාව ඇතිවෙද්දී යම් කෙනෙක්ගේ චිත්තසංතානී අර පාවෙන මඩ වෙච්චි ඒ බොර වෙච්චි ඔක්කොම දේවල් ඒ කාමයෙන් මඩ වෙලා තියෙන දේවල් ඔක්කොම දුරු වෙලා යනවා ප්‍රසාදය ඇතිවෙද්දී. ද්වේෂයෙන් බොර වෙලා තියෙන ඒවා ඔක්කොම දුරු වෙලා යනවා සිතේ තියෙන මේ පංච නීවරණ දුරු වෙලා ගිහලා සිත ප්‍රබාසර වෙන්න පටන් ගන්නවා. මොකක් ඇති වෙද්දිද? සද්ධාව සිතේ උපදීති. ආන් එතකොට පිරිසිදු වස්ත්‍රයකට හරියට මේ ඩයි දාද්දී රදම් පොවද්දී ඒ ඔක්කොම මේ සායමේ රෙද්දට උරනවා වගේ මේ දහම සම්පූර්ණයෙන්ම සිත් සතන් තුල තැම්පත් වෙනවා කියනවා. අවබෝධයක් කරා සිත සකස් වෙනවා කියනවා. ඒක තමයි පැහැදෙන ලක්ෂණේ. ඒ වගේම දේශනා කරනවා ඔක්කොම සුණු විසුණු කරලා දාන ලක්ෂණයකුත් තියෙනවා මේ ප්‍රසාදේ. මොකද ගඟක් ගලනවා කිය හොඳටම වැහැලා ගඟක් ගලනවා කියනවා දෝර ගලා යන්නේ. මේ ගඟෙන් එතර වෙන්න ඕන මිනිස්සු දැන් ඇවිල්ලා ගං ඉවුරේ ඉන්නවා. මේගොල්ලෝ දන්නේ නැහැ ගඟ ජඹුරද ගඟේ වතුර වැඩිද යා ගන්න පුළුවන් වෙයිද මුකුත් දන්නේ නැහැ. ඇයි ගඟ ගලද්දී අඩිය පේන්නේ නැහැ? මෙතෙන්ට එනවා කියනවා වීරියවන්ත මිනිස්සෙක්. ඇවිල්ලා ගඟ දිහා බලලා හොඳට අමුඩේ තද කරලා ගැට ගහ ගන්නවා කියනවා. ගැට ගහගෙන මෙයා වතුරට පැනලා අතින් පයින් වීරිය කරමින් දිය කපාගෙන ගඟෙන් එතරට යනවා. එතරට ගිහිල්ලා සුවසේ එතර ඉන්නවා දකින්නවා කවුද? දැන් මෙතන මෙතර ඉන්නවා කට්ටියක් ගඟ ළඟට වෙලා අර මහදෙන මුත්තය කට්ටිය වගේ ගඟ නිවෙනකම් බල බල හිටපු අය වගේ මෙතර ඉන්නවා කට්ටිය බල බල. හැබැයි උවමනාව තියෙන්නේ කොහට යන්නද? එතර යන්න. හැබැයි පණින්නේ නැහැ. අර පළමු පුද්ගලයා මේක පැනලා ඉවරලා දිය කපාගෙන එහාට යනවා දැක්කයි පස්සේ අරත්තයට කල්පනා වෙනවා කියනවා එයාට විතරද පුළුවන්? ඇයි අපිට බැහිද කියලා. එයා අරය දිහා බලාගෙන තමයි මෙයා මේ ඉතුරු කට්ටිය පණින්නේ. මේගොල්ලොත් මේ දිය පාර සුණු විසුණු කරගෙන යනවා කියනවා. තරඟෙට වීනනවා කියනවා. ඇයි එක්කෙනෙක් ගියා දැක්ක නිසා. ආන් ඒ වගේ මේ සද්ධාව හිතේ ඇති වුණාම මේ ගමන ගැන ඒකත් පැහැදීමක් නේද? ඕ මේ ගමන ගැන සිතේ පැහැදීම ඇති වුණාම ඉතුරු අයත් පැනලා යනවා කියනවා. ඒකට තමයි කියන්නේ ඔක්කොම ඛණ්ඩණය කරගෙන සුණු විසුණු කරගෙන යනවා කියනවා. මොකක් වුණත් යනවා. ඇයි? එක්කෙනෙක් පැනලා ගියානේ වතුරට පැන්නනේ. ඉතුරු ඔක්කොම පුළුවන්ද කියලා බලන්න හරි පණිනවා. ඉතින් අද මේ දේශනාව ඔබට අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් අහන්න ලැබෙන දේශනාවක්. මොකද මේ දේශනාව අහන්න ලැබෙන්නේ නැත්තේ දීඝනිකායේ තියෙන්නේ. ගොඩාක් දිගයි. මම පුළුවන් තරම් ඉක්මනට කරලා ඉවර කරන්න උත්සාහ කරන්න. හවසට චුට්ටක් භාවනා කරන්නත් එපා නේද? දැන් මේක දැන් මම ඔබට කාරණාවක් මතක් කරන්නම්. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාවනා කරන්න කියනවා. මානෙනි මේ භාවනා කරගෙන යද්දී ලොකු දරතයක් ඇති වෙනවා කියනවා කයේ. ලොකු දරතයක්, ඒ කියන්නේ ලොකු දැවිල්ලක්, ලොකු පීඩාවක් හට ගන්නවා කියනවා කයේ. ඒකට උපක්‍රමයක් හැටියට ප්‍රසාදයේ එළවන නිමිත්තක සිත තියන්න කියනවා. මොකද්ද කරන්න කියන්නේ? ප්‍රසාදයේ එළවන නිමිත්තක සිත තියන්න කියනවා. මම ඔබට නිකං කාරණාවක් කියන්නම්, මේක ධර්මානුකූල නෑ. ඔබට ඉඳගෙන එක දෙයක් ගැන සිහිය පවත් ඉන්න එකද ලේසි? ලෝකෙ වටේ ඇස් දෙක පියාගෙන හිත හිත රවුම් ගකා ඉන්න එකද ලේසි? ලෝකෙ වටේ රවුම් යන එක ලේසි. ඇයි? ඒකෙන් සිතට වෙහෙසක් නැහැ. ඇයි? ඒක හැමදාම කරන එකනේ. පුරුදුයි වැඩේ. කරපු නැති එකක් කරන්න ගියාම හරි වෙහෙසයි. ඒ වෙහෙසත් එක්ක තමයි අර ධර්තේ හටගන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රසාදය ඇති වෙන අරමුණක සිත තියන්න කියනවා. එතකොට ප්‍රසාදය ඇති වෙන අරමුණ මොකද්ද කියලා අපෙන් අහනවා ඊගාවට. එතකොට අපි කියනවා බුද්ධානුස්සතිය ප්‍රසාදය ලැබෙන දෙයක් කියනවා. ඒක කරන්න කියනවා. දැන් හරි මෙයා යනවා. ඔහු ඇසින් රූප දැක නොඇලුනසේක නොගැටුනසේක කී කී වටෙනවා. ඒ මොකද්ද? ඔව්, ඒකත් බුද්ධානුස්සතිය තමයි. ඔය එහෙම නැත්තම් මේ මොකද්ද? ගුරු උපදේශ නැතිවම ඉතුරු ටික. ඔ දුක නම් වූ ආර්ය සත්‍යයේ ගුරු උපදේශ නැතිවම අවබෝධ කළ හේයින් ඔ සම්මා සම්බුද්ධ වනසේක. ආන් දැක්කද? බුද්ධානුස්සතිය කියපු ගමන් ඒ ලිස්ට් එක තමයි එළියට එන්නේ. ඒ පිංවත්නි, ඒක හිතන්න, ඒක හිතන්න පහසු වීම පිණිස දීපු ඒ රාමුව. ඒ රාමුවේ තුල ඉඳගෙන ප්‍රසාදය ඇති වෙන ආකාරයෙන් හිතන්න ඉගෙන ගන්න ඕන. දැන් ඊට පස්සේ ඒක කරන්න ගියාමත් අර්ථය ඇති වෙනවා. ඇයි? හිතන්න ඕන ක්‍රමේ තමා තුලින් හදාගෙන නැහැ. මම මේ ඔබට කියන්නේ මේ hina වෙන්න දෙයක් නෙමෙයි. මේ හොඳට අහගෙන තේරුම් ගන්න දෙයක් කියන්නේ. ඒකිට කරන්නේ අර මේක වෙලා තියෙන පින්වන්නේ ඕගොල්ලෝ මේ ඉගෙන ගත්තේ මේ ලිස්ට් එකට ඉගෙන ගත්තේ මේ ප්‍රශ්නෙට උත්තරේ මේක. මේ ප්‍රශ්නෙට උත්තරේ මේක. එහෙම නේද? අර ඉගෙන ගන්න ගියාම අන්තිම විභාගේ ලැංග්වේජ් තියනවා තවත් මොකද්ද ක්ලාස් එකක් කියලා. ආ රිවිෂන්. ඒකේ ප්‍රශ්නේ දෙනවා උත්තරේ දෙනවා. ප්‍රශ්නේ දෙනවා උත්තරේ දෙනවා. එහෙම නේ වෙන්නේ. ඕගොල්ලොන්ටත් තියෙන්නේ ප්‍රශ්නේ උත්තරේ විතරයි. ප්‍රශ්නේ උත්තරේ විතරයි. මෙන්න ප්‍රශ්නේ, මෙන්න උත්තරේ. තාමත් කරන්නේ උත්තරේ කටපාඩම් කරගෙන ගිහිල්ලා ඕ ඉඳගෙන සිහි කර කර ඉන්න එක විතරයි. ඒක ඇතුලේ තියෙන එක ගන්න ඕන. අන්න ඒ විදිහට බුදුගුණ සිහි කරන්න මේ දේශනාව හරි වටිනවා. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුලින් බුදුගුණ අඳුන ගන්න උත්සාහ ගත්තම ඒ අවස්ථාව අපි සිහි කරනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ තමයි. ආන් එතකොට නම් ප්‍රසාදය ඇති වෙලා අර සංසිධීමක් වේවි. ඇයි භාග්‍යතුන් වහන්සේව සිහි කරන්නේ? තේන්නවද කියන එක? මේ දේශනාව තියෙන දීඝනිකාය කියන දීඝනිකාය 3 කියන බොත් වහන්සේ තුල දේශනාවේ නම පාතික සූත්‍රය. මොකද්ද නම? පාතික සූත්‍රය. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ මල්ල රට අනුපියානම් නියංගමේ. නියංගම කියන්නේ ලොකු නගරෙකුත් නෙමේ, චූටි ගමකුත් නෙමේ, පොඩි තහුමක්. භාග්‍යතුන් වහන්සේ පෙරවරුවේ පිණ්ඩපාතේ වඩින්න කියලා හිතාගෙන මේ අනුපියා ගමට වැඩියම තේරුණ තාම මිනිස්සු නැගිටලා නෑ, උයල කරලා ඉවර වෙලා නෑ. ඒ හින්දා හිතුණ මේ භාර්ගව ගොත්ත පිරිවැජියාගේ ආරාමයට ගිහිල්ලා එයත් එක්ක ටිකක් කතා කර කර හිටියානම් හොඳයි කියලා. අන්‍යාගමික මේ පැවිද්දෙකුගේ ආරාමයට ගිහිල්ලා කතා කර කර හිටියානම් හොඳයි කියලා. මේ අන්‍යාගමික පැවිද්දගාවට ගියාම මේ අන්‍යාගමික මේ භාර්ග ගොත්ත පිරිවැජියා භාග්‍යතුන් වහන්සේව ඈතදිම දැක්කා. දැකලා ඉවරලා මේ ආසනය පනවලා දුවගෙන ගිහිල්ලා මේ විදිහට කීවා. ස්වාමීනි ගෞතමයන් වහන්සේ වඩිනසේක්වා. ස්වාමීනි ගෞතමයන් වහන්සේ වඩිනසේක්වා. බොහෝ කාලයකට පස්සේ නොවැ මේ පැත්තේ වැඩියේ. මට හම්බෙලා තියෙන පන්සලක ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපි ওই ගමන් යද්දි මේ පොඩ්ඩක් බස් එහෙම නැත්තම් ඒ පන්සලට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳගෙන ඉන්නවා. ඈත තියාම දැක්කම දුවගෙන එනවා. මට මේ දේශනාව ඔබට කියලා දෙන්න කියවද්දි ලෑස්ති වෙද්දි ඒ ස්වාමීන් වහන්සේ මතක් වුණා. අනේ ස්වාමීනි වඩින්න වඩින්න කියනවා. කොච්චර හොඳද වැඩි එක කියනවා. දුවගෙන එනවා ළඟට. මේ වයසක හාමුදුරු කෙනෙක්. ඔබ වහන්සේලා වඩින එක කොච්චර හොඳද වඩින්න වඩින්න කියනවා. ප්‍රියමනාප වචනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේවත් මෙහෙම ආදරයෙන් මේ කතා කරලා වඩා හිඳෝලා මෙයා චූටි මිටි බංකුවක් අරගෙන ළඟින් ඉඳගත්තා. ඉඳගෙන අහනවා, වහන්සේ පෙර දවසේ, බොහෝ පෙර දවසේ, ඒ කියන්නේ ටික කාලෙකට ඉස්සෙල්ලා, ටිකක් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා මේ ලිච්ඡවී පුත්‍ර සුනක්කත් මගේ ගාවට ආවා. කවුද ආවේ? ලිච්ඡවී පුත්‍ර සුනක්කත් ඇවිල්ලා මට මෙහෙම කීවා. භාර්ගවයේ මම දැන් භාග්‍යතුන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා ඉන්නේ. මම දැන් භාග්‍යතුන් වහන්සේකින් වෙන් වෙලා ඉන්නේ. මම දැන් ගෞතමයන් වහන්සේ උදෙසා වසන කෙනෙක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ උදෙසා ඉන්න කෙනෙක් නෙමෙයි කියලා මට කියුවා කියනවා. කවුද කියන්නේ දැන්? අර භාර්ගවගොත්ත පිරිවැජියා. එතකොට මෙයා අහනවා, වහන්සේ, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට, වහන්සේ ඔය ලිච්ඡවී පුත්‍ර සුනක්කත්තයා, සුනක්කත්ත කියලා නෙමෙයි මෙතන තියෙන්නේ, ඔය ලිච්ඡවී පුත්‍ර සුනක්කත්තයා, මේ පොතේ තියෙන්නේ එහෙමයි, ඒ කී විදිහටම වුණාද කියලා අහනවා. එයා කියපු විදිහටම උනාද කියලා අහන ඔය ඔබ වහන්සේව අතහැරලා ප්‍රතික්ෂේප කළා ගියාද කියලා ඔන්න ඇහුවා. මේ පරණ වෙච්ච සිද්ධියක් ඇහුවා. අහපුවම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාර්ගවයේ ඔය ලිච්ඡවී පුත්‍ර සුනක්කත් ඔය කියපු විදිහටම උනා තමා කියනවා. භාර්ගවයේ පෙර බොහෝ දවස් ටිකක් කාලකට ඉස්සෙල්ලා ඔය ලිච්ඡවී පුත්‍ර සුනක්කත් මගේ ගාවට ආවා කියනවා. ඇවිල්ලා වැඳලා පැත්තකින් ඉඳගත්තා. ඉඳගෙන මට කීව තමා කියනවා ගෞතමයන් වහන්සේ පච්චක්කාමි දාහම් බන්තේ භගවන්තං නාහම් භගවන්තේ භගවන්තං උද්දිස්ස විහරිස්සාමීති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කළා යන්නයි හදන්නේ. මම මීට පස්සේ ඔබ වහන්සේ වෙනුවෙන් නම් ඉන්නේ නැහැ කියලා කීව කෙනා. මේ සුණක්කත් කියන්නේ පින්වත්නි ආනන්ද හාමුදුරුව වගේ කාලයක් උපස්ථාන කරගෙන චුට්ටක් ළඟින් හිටපු කෙනෙක්. තේරෙනද? එතකොට දැන් මෙයා මොකද්ද කිව්වේ? මම ප්‍රතික්ෂේප කළා යනවා, මම ඔබ වහන්සේ උදෙසා මීට පස්සේ වසන්නේ නෑ කියලා. භාග්‍යතුන් වහන්සේ අහනවා සුණක්කත්ය මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒවි එහෙම කියපුවාම මම සුණක්කත්ගේ මෙහෙම ඇහුවා කියනවා. මොකද්ද සුණක්කත්? මම ඔහෙට කීවද මෙහෙ එන්න මා උදෙසා වසන්නයි කියලා මම කීවද කියලා අහනවා. එතකොට සුණක්කත් උත්තර දෙනවා නැත ස්වාමීනි කියලා. එහෙම කතාවක් නම් උනේ නැහැ කියනවා. සුණක්කත් නුඹ මට ඇවිල්ලා කීවද කියලා අහනවා මම භාග්‍යතුන් වහන්සේ උදෙසා වසන්නෙමි කියලා. මුලින් ඇහුවේ මොකද්ද? මම ඔහෙට කිව්වද මගේ මං උදෙසා ඇවිල්ලා වසන්න කියලා? නැහැ කිව්වා. එහෙම නැත්නම් ඔහෙ මට කීවද මම ඔබ වහන්සේ උදෙසා ඇවිල්ලා මේ වසනවා කියලා? නෑ, එහෙම එකක් කීවෙත් නෑ කියනවා. ඉතින් අහනවා මේක මේ ඔහෙ මට කියලත් නැතිකොට මම ඔහෙට කියලත් නැතුව මොකද්ද මේ ප්‍රතික්ෂේප කළා යන්න හදන්නේ කියලා අහනවා භාග්‍යතුන් වහන්සේ. බලන්න කියනවා මෝක පුරුෂය, මෝග පුරිසස්ස කෝ සන්තකෝ තං පච්චක්කාසි. මෝග පුරිසේ මෝඩ මිනිස්සයෝ කවුද කාවද කියලා අහනවා මේ ප්‍රතික්ෂේප කළා යන්නේ. මේ පස්ස මෝග පුරිස, පස්ස කියන්නේ බලන්න කියනවා, දකින්න කියනවා. හිස් මිනිස්සයෝ යාවංචතේ ඉදං අපරාදන්ති. මේ බුදු කෙනෙකුට ඔහොම කතා කළා කොයිතරම්නම් අපරාධයක්ද ඔය කරගන්නේ කියලා හිතලා බලන්න කියනවා. එහෙම කියපුවම මේ සුණක්කත් භාග්‍යතුන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හිටියට ඔබ වහන්සේ උත්තරීතර මනුස්ස ධර්මයකින්වත් ඉර්ධි ප්‍රාතිහාරකින්වත් මට මේ ධර්මයේ කියලා දෙන්න පහදවන්න මොකක්වත් කටයුත්තක් කරේ නෑනේ කියලා කිව්වා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා සුණක්කත්ය, ඔය මම ඔහෙට කිව්වද සුණක්කත් මෙහෙ එන්න මම උත්තරීතර මනුස්ස ධර්ම වලින් ඔහෙට උදව් කරන්නම් ඉර්ධි පෙන්වන්නම් කියලා කිව්වද කියලා අහනවා. මෙයා කියනවා ස්වාමීනි එහෙමනම් කිව්වේ නෑ කියනවා. සුණක්කත් නුඹ මට ඇවිල්ලා කිව්වද කියලා අහනවා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට ඉර්ධි ප්‍රාතිහාරකින් හරි පෙන්නලා උදව් කරලා සිත පහදවලා මේකේ රඳවාවි කියලා හිතාගෙනයි මම මේ පැවිදි වෙලා ඉන්නේ කියලා කිව්වද කියලා. මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙම කතාවක් උනේ නැහැ කියන. ඉතින් එහෙමනම් අර ප්‍රශ්නේම අහනවා කාවද මේ ප්‍රතික්ෂේපක ගිවිසුමක් නැත් මේක හරියට පාර යන කෙනෙක් දැකලා ඩිවෝස් නඩුවක් දානවා වගේ එකක්. ගිවිසුමක් නැතුව එහෙම කරන්න පුළුවන්ද? බෑ, මම මේ ඔබට තේරෙන්න ඕනේ හින්දා කිව්වේ. නැත්තම් තේරෙන්නේ නැහැ නේ. මොකද අපිට හොඳට තේරෙනවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ කියලා. එතකොට ඒක නේ ඇත්ත, කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මේ කියන්න පුළුවන් උපරිම කියලා යුරුණයි පස්සේ ආයෙත් කැරකිලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඒ කිව්වේ මොකද්ද ආයෙත් අහනවා. ඉතින් අහනවා මේ එහෙම එකක් කතා වුණාද කියලා. නෑ ස්වාමී. ඉතින් ආයෙත් භාග්‍යතුන් වහන්සේ වදාලා සුනක්කත්ත බලන්න කියනවා. මේ හැම තැනම තියෙන මහ පින්වත්නි මෝග පුරුෂ කියලා. ඒ කියන්නේ හිස් මිනිස්සු, මෝඩ මිනිස්සු, හිස් මේ මිනිස, මෝඩ මිනිස කියලා යහන්නේ මේ බලන්න කියනවා. කරගත්ත අපරාධේ මොකද්ද මේ කියන්නේ කියලා, කාවද ප්‍රතික්ෂේප කරන්න කියලා අහනවා. ඊගාවට මෙයා කියනවා දැන් උත්තරීතර මනුස්ස ධර්ම ඉදිරිපාතිහාර වලින් උදව් කරේ නෑ කියපුවම එහෙම අහුව භාග්‍යතුන් වහන්සේ ඒකටත් ඒ විදිහටම උත්තර දුන්නා. ඊගාවට මෙයා කියනවා මේ භාග්‍යතුන් වහන්සේ මට ලෝකෝපත්ති වංශ කතාවවත් කියලා දුන්නේ නෑනේ අඩුගානේ. මෙච්චර කල් හිටියා මට ලෝකෝපත්ති වංශ කතාවවත් කියලා දුන්නේ නෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ අර විදිහටම අහනවා සුනක්කත්ට, ඔයේ මට කිව්වද ලෝකෝපත්ති වංශ කතාව කියලා දෙයි කියලා හිතාගෙනයි මම මේ පැවිදි වෙලා ඉන්නේ නෑ කියනවා. මම ඔහේට කිව්වද මං ලෝකෝපත්ති වංශ කතාව කියලා දෙන්නම් ඇවිල්ලා පැවිදිලා මෙතෙන්ට වෙලා ඉන්න කියලා නෑ කියනවා. ඉතින් එහෙම ගනුදෙනුවක් නැති එකේ මේ මොකද්ද මේ නඩුව කියලා අහනවා භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ මොකද උනේ? අනේ එතකොට භාග්‍යතුන් වහන්සේ කීවා කියනවා මේ භාර්ගවයේ දැන් ඔන්න එතෙන්ද වෙනින් කාරණාව භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරනවා. භාර්ගවේ මම ලෝකෝපත්ති වංශ කතාව කියලා දුන්නත් මම ලෝකෝපත්ති වංශ කතාව කියලා නොදුන්නත් මම කියලා දීපු ධර්මයේ අවබෝධ කරුත් එහෙම මනාකොට දුකේ දුකින් නිදහසීමක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා අහනවා. තේන්නද? එතකොට මෙයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඕක කියලා දුන්නත් ඕක කියලා නොදුන්නත් මං කිය භාග්‍යතුන් වහන්සේ කියන ධර්මයේ පිළිපැද්දනම් දුකින් නිදහස් වෙනවා තමා කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ආයෙත් අහනවා බලන්න කියනවා කොයිතරම් වරදක්ද ඔය කියතා කරන්නේ කියලා. ඊගාවට අහනවා මම 이르දිපාතිහාර පෑවත් මම 이르දිපාතිහාර නොපෑවත් මම කියලා දීපු ධර්මය අවබෝධ කළොත් දුකෙන් නිදහස් වෙන්නේ නැද්ද කියලා අහනවා. මෙයා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඕක 이르දිපාතිහාර පෑවත් නැත ධර්මය අවබෝධ කළොත් දුකින් නිදහස් වෙනවා කියනවා. එතකොට බලන්න මේ හිතේ හැටිනේ. තේන්නද? බැරි කම එකක්. බැයි නම් බැයි කියලා යන්න ඕන. මේ අනුන්ට මඩ ගහලා මේකින්ද මේක කරනවා කියලා කියන්නේ නැතුව. දැන් මෙයාගේ මේ බැරිකම වහගන්න තමයි මේ කියන්නේ. ඔය මෙහෙම කරන්නේ නැති හින්දා මෙන්න. අනේ මට මේක කරන්න බෑ මං යන්නම් කිව්වනම් මුකුත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ওই විදිහට ඔක්කොම ඇහුවා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අනතුරක් පෙන්නුවා මෙයාට. සුනක්කත්තේ නුඹ කලින් ওই විශාලා මහනුවරට ගිහිල්ලා හන්දියක් හන්දියක් ගානේ දැන් මේ පැවිදි වෙලා ඉඳෙtti හන්දියක් හන්දියක් ගානේ ගෙයක් ගෙයක් ගානේ ගෘහපතියෙක් ගෘහපතියෙක් ගානේ ඇමතියෙක් ඇමතියෙක් ගානේ මගේ ಗುಣ කීවා කියනවා ධර්මයේ ಗುಣ කීවා කියනවා සංඝරත්නයේ ಗುಣ කීවා කියනවා ඇයි ඒ භාග්‍යතුන් වහන්සේගේ අගුණ කිව්වොත් එහෙනම් මෙයාට මුකුත් හම්බෙනවද? නෑනේ. හැබැයි ඔහෙ මාව ප්‍රතික්ෂේප කරලා ගියොත් එහෙම සිවුරු ඇරලා අර ඔක්කොම දන්නවා කියනවා මගේ ගැන දන්නවා කියනවා. හැබැයි ඔහේව දැන් ඊට පස්සේ අඳුර ගන්නවා කියනවා ශ්‍රමණ ගෞතමයන් ගාව ධර්මයේ හැසිරෙන්න බැරුව සිවුරු ඇරියා මෙයා කියලා. ඒ හිඳ ඔහේට චෝදනාවක් ඒවි කියනවා. ඒ ගැනත් හිතලා බලන්න කියනවා. දැන් බලා භාග්‍යතුන් වහන්සේ කොච්චර කරුණාවන්තදනේ, ඉස්සරහට ඔහේට නින්දාත් වෙනවා කියලත් කියලා දුන්නා. ඊට පස්සේ භාර්ගවයේ තවුසාට කියනවා, භාර්ගවයේ මම ඔච්චර කියද්දිත් නිරේ උපදින්න මේ සුදුසු කෙනෙක් හැටියට ඒවංකෝ භගව භාර්ගව සුනක්කත්තෝ ලිච්ඡවී පුත්තෝ මයා වුච්චමානෝ අපක්ඛංචමේව ඉමස්මා ධම්ම විනයා යතාතං අපායිකෝ නේරයිකෝ. අපායේ උපදින්න සුදුසු කෙනෙක් හැටියට, නිරේ උපදින්න සුදුසු කෙනෙක් හැටියට මාව ප්‍රතික්ෂේප කළා ගියා කියනවා. අඩු ගානේ සමාව අරගෙන ගියා නම් නිරේ උපදින්නේ නැහැ, අපායේ උපදින්නේ නැහැ. ඒ සුදුසුකම තියාගෙන ඒ සහතිකේ අරගෙන ගියා කියනවා. භාර්ගවය ඔන්න ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේගෙන් භාර්ගව තවස මේ සුනක්කත්ව ගැන මතක් කරානේ, මතක් කරලා වෙච්චි දේ ඇහුවා. එතකොට භාර්ගවය ඔහොම ඔහොම ගියා කියලා භාර්ගව තවසට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කාලේ සුනක්කත්වත් එක්ක සිද්ධ වෙච්චි කාරණු කීපයක්. තේන්නද? භාර්ගවය මම ඒ කාලේ මේ උත්තරකා කියන කළු නියම්ගමේ හිටිය කියනවා, කුළු නියම්ගමේ හිටිය කියනවා. නම මොකද්ද ඒ ගමේ? උත්තරකා. එහෙ ඉඳෙද්දී පසුමහණෙක් හැටියට මේ සුනක්කත්ත සමග මම පිණ්ඩපාතේ වැඩියා. උදේ පාන්දර පසුමහණෙක් කියන්නේ පින්වත්නි මේ තමන් වහන්සේ සමග පිටිපස්සෙන් එන්න කියලා පිණ්ඩපාතේ දෙන්නෙක් යනවා තනියම වඩින්නේ නැතුව. ඒකට ලක්ෂණ කියනවා ගොඩාක් ලං වෙන්නත් එපා කියනවා. ඉදිරියෙන් යන්නේ වැඩිහිටි කෙනානේ. ගොඩාක් ඈතින් යන්නත් එපා කියනවා. යම් පමණකින් දුරකින් යන්න කියනවා පිටිපස්සෙන් යන කෙනාට. එතකොට දැන් එහෙම මේ සූනක් අත්තටත් එන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. වඩිද්දී සුනක් අත්ත දැක්ක කියනවා එසමෙහි කෝරක්කත්තිය කියන නිරුවත් දවුසෙක් බලුත රකින්නේ වෙයි. බලුරුත රකින්නවා කියන්නේ එයා හිතාගෙන ඉන්නවා බල්ලෙක් කැටියට ජීවත් වුණාම සසර දුකින් නිදහස් වෙනවා කියලා. අදටත් ඉන්නවා පින්වත්නි එහෙම අය. එතකොට මෙයාගේ හැසිරීම දේශනා කරනවා නිරුවත් කියනවා. දෙදනහා වැලමිටේ සිව් අවයවම බිම තියාගෙන ඉන්නේ කියනවා. වැලමිටි දෙකිනුයි ධනිස් දෙකිනුයි තමයි මෙයා ඉන්නේ. ඊගාවට බිමලූ ආහාර අතින් ගන්නෙ නැතුව කටින් කනවා කියනවා. දැන් අපි අතින් අරන්නේ කන්නේ, මෙයා බිම දාලා ඉවර බිම දාපු ආහාර මේ අතින් ගන්න නැතුව කටින් කනවා කියන. එතකොට එයාගේ දායකයෝ ආහාර පූජ කරන්නේ කොහොමද? ගෙනල්ලා බිමට දානවා. තේන්නේ? ඊගාවට වලක් හාරගෙන උකුල වලාස්සේ දාගෙන මුදියනවා කියනවා. සත්තු නිදා ගන්න එහෙමනේ. ඕම් ඔහොම ඉන්න මේ කෝරක්කත්තිය කියන නිරුවත් තවුසාව දැක්ක කවුද? සුනක්කත්ත. දැන් කොහේ යන ගමන්ද? ඕ භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් වඩින ගමන්. දැකලා හිතුවා කියනවා දිස්වානසේ තද හෝසි. දැකලා මෙහෙම හිතුවා කියනවා සාදු රූපෝ අත බෝ අරහං සමනෝ. සාදු කියන්නේ යහපත්, රූපෝ කියන්නේ ස්වરૂපය ඇති, වත බෝ අරහං සමනෝ අනේ මේ සොඳුරු ගුණ ඇති අරහත් ශ්‍රමණයන් වහන්සේ නමක් මේ ඉන්නේ කියලා හිතුවා කියනවා. ඊගාවට හිතනවා කියනවා ලක්ෂණ ටිකත් හිතුවා කියනවා මේ අරහත් සමනා බිමලූපුව ආහාර බිමම තියන් කන අපූරුව කියලා හිතුවා කියනවා. භාග්‍යතුන් වහන්සේ දෙක දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දැන් ඔන්න බලන්න මං කිවි ඒකයි. භාග්‍යතුන් වහන්සේ ගුණ අඳුන ගන්න. භාර්ගවය එකල මම ලිච්ඡවී පුත් සුණක්කත්යාගේ චිත්ත සංකල්පනාව මා සිතින් දැක්කා කියනවා. මොකද්ද ඒ ගුණේ? පරචිත්ත විජානන. මේ පින්දපාතේ වඩින ගමන් පස්සෙන් එන කෙනාගේ හිත දැක්කා කියනවා. අපිට පහදින්න වටින්නේ නැද්ද? ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයි දැකලා කීවා කියනවා. හිස් මුරිස් පුරිසේ නුඹත් ශ්‍රමණ මහන් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක්ය ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක්ය කිය කියනවා නේද කියලා හෙව්වා කියනවා. දැන් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කියලානේ භාග්‍යතුන් වහන්සේද කියන්නේ දේශනා කරන්න. එතකොට ශාසනේ පැවිදි වෙන අයවන් ඒ භාග්‍යතුන් වහන්සේගේ දරුව හැටියට තමයි හඳුන්වන්නේ. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ දෙන්නද? එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එම්බා මෝග පුරුෂය නුඹත් ශාක්‍ය පුත්‍රයෙක්ගේ මගේ පුතෙක්ගේ මගේ පුතෙක්ගේ කී කී කියනවා නේද කියලා අහනවා. එතකොට මෙයා අහනවා භාග්‍යතුන් වහන්සේ කිම්පන මං බන්තේ භගවා ඒවම් මාහ තම්පිත් නාම මෝග පුරිස සමනෝ ශාක්‍ය පුත්‍යෝ පටිජානිසති इति. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මට ඔහොම කියන්නේ? මෝග පුරුෂය එයාමත් කියනවා ඒ වචනේ ආයි රිපීට් එක. මේ මෝග පුරුෂය මේ ශ්‍රමණ පුත්‍රයෙක් ශාක්‍ය පුත්‍රයෙක් කී කියා කියනවද කියලා ඇයි මකින් ඔහොම අහන්නේ කියලා ඇහුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුණක්කත්තේ ඇයි දැන් නුඹ ටිකකට ඉස්සෙල්ලා හිතුවා නේද කියලා අහනවා. අර බලවුත රකින වැලමිටි දෙකයි දනිස් දෙකයි බිම තියාගෙන ඉන්න බිමම දාපු ආහාර මොයින් අරන් කන නිර්වත්ව ඉන්න උකුල වලක දාගෙන ලගින අර තවුසව දැකලා රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතුවා නේද කියලා අහනවා. එතකොට මෙයා අහනවා ඒ වම්බන්තේ උත්තර දුන්නා එහෙමයි ස්වාමීනි කිම්පන බන්තේ භගවා අරහන්තස්ස මච්චරියාති. මච්චරිය කියන්නේ මොකද්ද? මසුරුයි කියන එක. ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අනිත් කට්ටිය අරහත් වෙනවට මසුරුද කියලා අහනවා? එතකොට එයාගේ අදහස මොකද්ද? මේ අරහත්ය කියන්නේ අතින් අතට දෙන එකක් කියලා. මසුරුකම කියන්නේ පින්වත්නි ලෝභකම නෙමෙයි. ඒ දෙක වෙනස්. මොකද්ද වෙනස? ලෝභකම කියන්නේ තමන්ගේ දේ අනුන්ට දෙන්න තියෙන අකමැත්ත. මසුරුකම කියන්නේ තමන්ගේ දේ අනුන් පාවිච්චි කරනවට තියෙන අකමැත්ත. තේන්නද? එතකොට මෙයාගේ හිතේ මේ අරහත්ය කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ උපදවාගත්තු එකක්. උපදවාගත්ත තමයි. නමුත් ඒකින් භාගයක් තමයි චුට්ට චුට්ට බෙදන්නේ කියලා. ඇයි ඒක හරියට ගැළපිලා යනවා නිර්දිපාතිහාරයක්වත් පෙන්නලා මට මේක කරලා දුන්නේ කියලා කලින් කිව්වේ. එතකොට අහනවා බලන්න භාග්‍යතුන් වහන්සේගේ සෙවණැල්ල වැඩි වැඩි ඉඳලා තේරෙන්නේ නැටි ඇතිනේ. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ඇයි අනුන් රහත් වෙනවට මසුරුද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා නකෝහං මෝග පුරිස අරහන්තස්ස මච්චරියාමේ. මේ හිස් මනු පුරිසේ මම අනුන් රහත් වෙනවාට මසුරු නෑ. නමුත් ඒ මිත්‍යා දෘෂ්ටිය ඕක මිත්‍යා දෘෂ්ටියක් කියනවා. ඔය හිතේ ඇති වෙච්ච අදහස මිත්‍යා දෘෂ්ටියක් කියනවා. ඒක බැහැර කරන්න කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එයතට බොහෝ දුක් පිණිස අවත අවඩ පිණිස නොපවතිවා කියනවා. ඇයි ඒ? ඒ දෘෂ්ටියෙන් ඉඳලා මලුත් නිරේ උපදිනවා කියනද. සුණක්කත්තේ නුඹෝය රහත් මහණ කී කියලා හිතපු ඔය කෝරක්කත්තේ තවුසා අද ඉඳලා තව දවස් 7කේ මැරෙනවා කීවා. වදාලා අලසක රෝගයෙන් මොකෙන්ද මැරෙන්නේ? කාලා වැඩි වෙලා මැරෙනවා කියවා. ඊට පස්සේ මියන්නේ හැමිය ගියයි පස්සේ හැම ගතියකටම නිහින, හැම ගතියකටම වැඩිය හීන වෙච්චි කාලකංජ කියන මේ නිරේ උපදිනවා කියන අසුරුනිකායේ උපදිනවා කියන. ඕ අසුරනිකායන් අතර තියෙන නීචම අසුරනිකායේ උපදිනවා කියන. ඉපදිලා ඉවර වෙලා මලාට පස්සේ බීරණ තම්බක කියන සොහොනට මිනිස්සු ඇදගෙන යනවා කියන. තේන්නද? ඊගාවට දේශනා කරනවා ඉදින් නුඹ කැමති නම් දැන් මේ මොනාද අනාගතයේ සිද්ධ වෙනේවා ගොඩාක් කීවා. තව දවස් 7කින් මැරෙනවා කීවා. මැරුණායි පස්සේ හැමත නිහින මේ කාලකංජ කියන අසුරනිකායේ උපදිනවා කියලා වදාලා. මෙයාගේ බොඩි එක මේ මිනිය බීරණත්ම්බක සොහනට ඇදලා දානවා කියලාත් කීවා. ඔහෙට දැනගන්න ඕනේ නම් හරියටම උපන්න තැන සොහනට ගිහිල්ලා තට්ටු කරලා අහන්න කීවා. යාළුවේ කොහෙද උපන්නේ කියලා මිනිය නැගිටලා උත්තරේ දෙයි කීවා. දෙන්නද කියලා භාග්‍යතුන් වහන්සේ පින්ඩපාතේ වැඩියා. දැන් මෙයාත් පස්සෙන් ගියා. එහෙල්ලා පින්ඩපාතෙත් අරගෙන පැත්තකට වෙලා වන්දලා භාග්‍යතුන් වහන්සේත් එක්ක ආයේ වෙහෙරට යන්න ඉපැ. ආයේ වෙහෙරටත් ගිහිල්ලා පොඩි වෙලාවක් හම්බෙච්ච ගමන් මොකද දන්නවද කලේ? පිටිපස්සට දුවගෙන ගිහිල්ලා වැටෙන් පැනලා කහගහවටද ගියේ. ඔහු පිට පාරෙන් කැලෑ පාරෙන් ආයේ කැරකිලා ගියා කෝරක් කත්තිය ගාවට. ගිහිල්ලා කියනවා යාළුවේ දැන් යා දෙන්න හරි යාළුවේ මම නුඹ ගැන පැහැදුනා. දැන් ඔබට අතන ගන්න තියෙනවා ගොඩාක් දේවල්. හැබැයි කතන්දරේ විතරයි හිතට යන්නේ නේ. නෑ බලන්න භාග්‍යතුන් වහන්සේගේ හැකියාව. භාග්‍යතුන් වහන්සේගේ දස බල. හැබැයි ඔබ දස බල සිහි කරනවා. අර මාතෘකාව විතරයි. මේ බලයේ තිබුණා, මේ බලයේ තිබුණා, මේ බලයේ තිබුණා කියලා. නමුත් ඒ මේක සිහි කරද්දී හිත පහදිනවද නැද්ද? හිත පහදිනවා. එතකොට ධර්තේ අඩු වෙනවද නැද්ද? ධර්තේ අඩු වෙනවා. මේක ගන්න ඕන. මේක ගන්න ඕන හින්ද තමයි මේක මේ විදිහටම මේ පණපෝල කියලා දෙන්නේ. ඒක තමා තුලින් ඒ අවස්ථාව උපදවලා ගන්න ඕන. ඒකට තමයි මේ රස විඳිනවා කියන්නේ. දැන් ඉතින් ලෝකේ රස විඳින දේවල් ගොඩක් අඩුයි. බොහොම ගොරෝසු දේවල් තියෙන්නේ. ඉතින් මෙයා දුවගෙන ගිහිල්ලා අනිත් පැත්තෙන් කෝරක් කත්තියට තට්ටු කරලා කිව්වා මේ යාළුවේ මන් නුඹ ගැන පැහැදුනා. හැබැයි නුඹ ගැන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අනාවැකියක් කීවා. මොකද්ද අනාවැකිය? තව දවස් 7යි මිය යන ජීවත් වෙන්නේ. කාලා වැඩි වෙලා මැරෙනවා කීවා. අලසක රෝගී කියන්නේ කාලා වැඩි වෙලා දිරවන් නැතුව මැරෙන එකට. ඒ හින්දා ශ්‍රමණ ගෞතමයන්ගේ වාක්‍ය අනාගත වාක්‍ය යම් ආකාරයකින් බොරු වෙනවාද? නුඹ ඒ විදිහට චුට්ට චුට්ට කණ්ඩ කීවා. චුට්ට චුට්ට බොන්න කීවා. දෙන්නද? දැන් කවුද උපදෙස් දෙන්නේ? මේ ශාසනයේ පැවිදි වෙච්ච කෙනෙක් උපදෙස් දෙන්නේ. කාගේ වචනේ බොරු කරන්නද? භාග්‍යතුන් වහන්සේගේ වචනේ බොරු කරන්න. යාළුවේ චුට්ට චුට්ට කණ්ඩ කීවා. චුට්ට චුට්ට බොන්න කිව්වා. ඊට පස්සේ මේ කෝරක් කත්තේ කීවා හා හොඳයි කීවා. කල්ලා කල්පනා කර හරි මං කෑවොත් නෙමෙරෙන්නේ මං එහෙනම් නොකාම ඉන්නවා. දැන් දායකයෝ ගිහිල්ලා දෙනවා නේ ස්වාමීනි වළඳන සේක්වා කියලා. ඊගාට දැන් අද අපේ ගෙදර සතාට හොඳට කන්න දීපුවම කෑවේ නැත්තම් හෙට මොකද කරන්නේ? ඊට වැඩිය ටිකක් හොඳට දෙනවා නේ. ඊළඟ දවසේ ඊට වැඩිය ටිකක් හොඳට ගෙනාවා. ඔහොම ඔහොම දවස් 7 යද්දී මෙයාගේ බඩගින්නත් වැඩි. ඔව් කෑම එකක් දැන් හොඳටම හොඳයි. මෙයා කල්පනා කරා මේ බඩගින්න ඉඳලා මැරෙනවට වැඩිය හොඳයි. ඔව් එහෙම කියලා ගැල්ලා ඔක්කොම ටික කෑවා. අනේ දැන් දවස් 7 බඩගින්න ඉඳලා කෑවයි පස්සේ මේක දිරෙව්වේ නෑ. රාත්‍රියේ මල කියලා හැමමට නෙහි නෑ අසුර නිකායේ උපන්නා. භාග්‍යතුන් වහන්සේගේ දස බලයක් තියෙනවා. යමක් වෙන්නේ කොහොමද එතෙන්ට යන හැටිත් දකින්නවා කියනවා. ඒකේ ප්‍රතිපදාවක් දකින්නවා කියනවා. ඒකේ රිසල්ට් එකක් දකින්නවා කියනවා. ඒ කියපු එක ඒ විදිහටම උනා. හැමත නිහින නිරේ ගිහිල්ලා අසුරනිකාය ගිහිල්ලා කාලකංජ කියන එකේ උපන්නා. මිනිස්සු මොකද කළේ? මෙයාව ඇදගෙන ගිහිල්ලා දැම්ම බීරණත් තම්බක කියන සොහනට. එතකොට ඒ වචනේ දැන් හරි. මේ ලිච්ඡවි පුත්‍ර සුනක්කත්තයාට ආරංචි වුණා. ඔන්න දවස් 7ක් දැන් මෙයා බොහෝම විමසිල්ලෙන් ඉන්නේ. තේන්නද? එතකොට අනේ මලා කියලා ආරංචි වුණා. හැබැයි හිතුවා හරි ඔය ඔක්කොම සිද්ධ වුණත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කීවනේ මිනියට තට්ටු කරලා අහන්න කියලා මිනියක් කතා ගන්නවා කියන එක නම් සිද්ධ වෙන්නේ නෑ. ඊට පස්සේ මෙයා රෑ යාමේ හොරෙන් ගිහිල්ලා බොහොම අමාරුවෙන් හොයලා මේ කෝරක් කත්තියගේ මිනිය අඳුනගත්තා. අඳුරගෙන අත්ලෙන් තුන් වටක් ගැහුවා කියනවා. ඒ කියන්නේ අපි නිදාගන්න කෙනෙක්ව හැරවන්නේ හොල්ලලා. ඒ වගේ තුන් වට සැරයක් ගහලා තට්ටු කළා. ඇහුවා කියනවා යාළුවේ නුඹ කොහෙද උපන්නේ කියලා. මිනිය පිටේ තියෙන පස් ගස ගස නැගිට්ටා කියනවා. තේන්නේ? දැන් උඩු බැල්ලෙන් හිටියා කියන්නේ මේ මේකේ විස්තරය ඔක්කොම තියෙනවා. උඩු බැල්ලෙන් මිනිය විසිකල්ලා හිටියේ. එතකොට ඔක්කොම පස් පිටේ තියෙන පස් ටික පිහිද නැගිට්ටා කියනවා. නැගිටලා මෙයා ඉස්සරහා හිටගෙන යාළුවේ මම හැමත නිහින කාලකංජනම් නිරේ මේ අසුරනිකායේ උපන්නා කියලා අනිත් අතට ඇදගෙන වැටුණා කියන. දැන් පිට උඩ. දැන් මෙයා සුණක් අත්තට හරිය හිතට අමාරුයි. දිනන්න තිබ්බ චාන්ස් එක නැති වුණා. මෙයා මුකුත් දන්නේ නැහැ වගේ දැන් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරගෙන ඉන්න කෙනා. මෙයා මුකුත් දන්නේ නැහැ වගේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට පැත්තකින් ගිහිල්ලා හිමීට ඉඳගත්ත. සද්දබද්ද නැතුව ඉඳගත්තා. ඉඳගත්තු ගමන් භාග්‍යතුන් වහන්සේ අහනවා එම්බා සුණක් අත්තේ මම අර කෝරක් අත්තේ තවුසා ගැන කියපු විදිහට දුන්නේ වෙනින් විදිහකට දුන්නේ කියලා. එතකොට මෙයා කියනවා මෙයා බිම බලාගෙන බිමට කර බාගෙන දැන් උරහිස් දෙක පාත් වෙලා බිම බලාගෙන මූණ බලන්නෙත් නැතුව උත්තර දුන්නා කියපු විදිහට තමයි උනේ කියලා. භාග්‍යතුන් වහන්සේට එදා උත්තරීතර මනුස්ස ධර්ම වලින් මට උදව් කරන්නේ නැහැ කියලා කියපු දවසේ භාර්ගවය කියන්නේ කාටද? දැන් භාග්‍යතුන් වහන්සේ මේ ඉන්න ආරාමේ ලොකු ශ්‍රමණයාට භාර්ගවයේ එදා ඔය මට උත්තරීතර මනුස්ස ධර්ම වලින් උදව් කරන්නේ නැහැ මම යනවා යන්න කියලා මට චෝදනා කරපු දවසේ මම ඔය සිද්ධිය සුණක්කත්තට මේ මතක් කළා කියනවා. සුණක්කත්තේ ඔහොම තියෙද්දී මම ඔහුමත් මගේ හැකියාව පෙන්නලා තියෙද්දී ප්‍රාතිහාර්ය දක්වලා තියෙද්දී ඔය වචනේ කියන්න වටිනවාද කියලා ඇහුවා කියනවා. ඒත් සමාව ගත්තේවත් නැතුව නිරේ උපදින්න සුදුසු කෙනෙක් විදියට කියා කියනවා. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කුමී භාර්ගවයේ ඒ කාලේ හිටියා කියනවා විවිසාලා මහනුවර භාග්‍යතුන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ සිටින්දී කාලාර මට්ටුක කියලා නිරුවත් තවුසෙක් එයා වෘත්තපද හතක් සමාදන් වෙලා හිටියා. ඒ කියන්නේ එයාගේ සිල්පද හතක් තියෙනවා. දැන් අරයාගේ බලු සිල් වගේ මෙයාගේ තිබුණා. ඉතින් ඒකට කියන්නේ එහෙම තමයි. ඕ මොකද්ද මේ කියන්නේ මේ ඒක තමයි ඒ ආගේ වෘත්තිය. හරි. එතකොට මේ කූටාගාර ශාලාවේ ඉන්න කාලේ හිටියා සිල්පද හතක් රකින තවත් නිරුවත් තවුසෙක්. එයාගේ සිල්පද ටික තමයි මේ දිවි ඇතිතාක් නිරුවත්ව වසමේ. ඇඳුන් මේ පිළි රෙදි පිළි නොඅඳිමි. දිවි අතීතං බඹසර වාසය කරමි. මෛතුන සේවනේ නොයෙදිමි. දිවි ඇතීතක් රාමස් දෙකෙන් විතරක් යැපෙමි. බත් පිට්ටු මෙතන කොමු. කොමු කියන්නේ පින්හත්ති පිට්ටු කියන එක. ඔබ අහලා තේනව නේද? මේ බුදුරජා භාග්‍යතුන් වහන්සේ ගිහිගෙක අතහැරලා ගිහිල්ලා ඉස්සෙල්ලාම රජගහ නුවර පාණ්ඩව පර්වතයට ගිහිල්ලා වැළඳුවා කියලා. පිලුණු කොමුවක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ පිලුණු පිට්ටුවක් හම්බුණා කියන්නේ. අහං ඒ වචනෙමයි මෙතනත් තියෙන්නේ. එතකොට මෙයා කියනවා මෙයාගේ එක සිල්පදයක් තමයි දිවි ඇතිතාක් රායි මසුයි විතරයි කන්නේ බොන්නේ, මේ බත් මේ පිට්ටු මුකුත් ඒව කන්නේ නැහැ. දිවි ඇතිතාක් බටහිරින් තියෙනවා නැගෙනහිරින් තියෙනවා උදේන කියන දෙවුල දෙවුල. දකුණෙන් තියෙනවා ගෞතමක කියන දෙවුල. බටහිරින් තියෙනවා සත්තම්බක කියන දෙවුල. උතුරින් තියෙනවා බහුපුත්තක කියන දෙවුල. මතක දෙතෙන්. ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේට 16 පොලක කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? ආනන්ද මේ උදේන චේතිය සුන්දරයි කියලා. මේ ඕනේ නම් මේ 이르දිපාත වඩපු කෙනෙකුට ආයු කල්පය ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ කිසි තැනක ආරාධනා කරන්න හම්බුන්නේ නැහනේ. ආන් ඒ තැන් හතරක් මේ උතුරෙන් දකුණෙන් හතර දිසාවෙන් තියෙන තැන් හතරක් මෙයා නම් කළා කියනවා. ඒ තැන් වලින් එහාට යන්නේ නැහැ කියලා. දවසක් මොකද සුණක් අත්තට මේ පැවිද්ද ගැන අහන්න ලැබුණා. කවුරු ගැනද? කාලාර මට්ටුක ගැන අහන්න ලැබිලා මේ මෙයා ගියා මේ සාකච්ඡාවකට. ගිහිල්ලා මෙයා ප්‍රශ්න ඇහුවා. කාගෙන්ද ඇහුවේ? අර නිරුවත් අර සීල්පද ටික සමාදන් වෙලා ඉන්න තවුසගේ. ප්‍රශ්න ටික අහපුවාම මෙයා අහන ප්‍රශ්න වලට දැන් භාග්‍යතුන් වහන්සේ ගාව ඉඳලා මෙයා ඉගෙනගෙනනේ තියෙන්නේ. මෙයා අහන ප්‍රශ්න වලට අර තවුසට උත්තර දෙන්න බෑ. කේන්ති කියා. කාටද? තවුසට බොහෝම කේන්ති කියා. ගිහිල්ලෙල මෙයාට බැන්නා. කෝපයත් දේශයත් පහල කළා. පහල කරපුවම් මෙයාට හිතුණා අනේ මං වගේ මෝඩෙක්. සාදු ගුණ ඇති රහත් මහණෙක් එක්ක මම මේ ගැටුණා නෝ මම බැනගත්තා නෝ කියලා හිතුණා. හිතිලා ඒක මට බොහෝ කාලයක් අයහපත පිණිස දුක් පිණිස පවතිවි කියලා හිතුණා. තේන්නද? ඔහොම දැන් හිත හිතා මූණ පුළුටු කරගෙන මෙයා ආවා විහෙරට. විහෙරට ආපුවම භාග්‍යතුන් වහන්සේ අහනවා අර ප්‍රශ්නේ ආයිත් සැරයක්. ඈසුණක් අත්තන් උඹත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක්ය ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක්ය කියලා කියනවා නේද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේගෙන් අර වගේම අහනවා මෙයා ඇයි එහෙම කීවේ කියලා. භාග්‍යතුන් වහන්සේ අහනවා සුණක් අත්තේ උඹ අර කාලාර මට්ටුක කියන මේ තවුසගාවට ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා නේද කියලා අහනවා. දැන් භාග්‍යතුන් වහන්සේ බලන් හිටියද? නෑ. ප්‍රශ්න ඇහුවයි පස්සේ උත්තර දී ගන්න බැරුව මිනිස්සුන්ට තරහ ගියා නේද කියලා. දෙන්නත් එක්ක බහිම්බස් වුණා නේද කියලා අහනවා. දැන් ඔහෙ මෙහෙම හිත හිතා නේද ආවේ කියලා අහනවා. කොහොමද හිතුවේ? යහපත් ගුණ ඇති රහතන් වහන්සේ කෙනෙක් එක්ක මං හැප්පුණා. මට බොහෝ කාලයක් අහිත පිනිස දුක් පිනිස පවතිවි කියලා හිත හිතා නේද ඔය ඉන්නේ කියලා අහනවා. තේන්නද? දැන් හඳුන ගන්න මොනවාද? භාග්‍යතුන් වහන්සේගේ ගුණ. එතකොට මෙයා ආයෙත් අහනවා අර ප්‍රශ්නේම. ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුන් රහත් වෙනවාට මසුරු දෑ කියලා ඇහුවා. සුනක්කත්තේ මම අනුන් රහත් වෙනවාට මසුරු නෑ. ඕක මිත්‍යා දෘෂ්ටියක්. ඕක බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස පවතින අතහරින්ද කීවා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සුනක්කත්තේ තව ටික දවසයි යන්නේ කියනවා. තව ටික දවසයි යන්නේ ඔයාගේ සිල්පද හතක් තියෙනවනේ. මොකද දිවි ඇතුතා නිරුවත්ව ඉන්නවා. ඊගාවට මොකද්ද? ඕ මසුවිරායි. ඒක නම් මතකයි. ඒක විතරක් වළඳනවා. දිවි ඇතුතා මේ මෛතුන සේවනයේ දෙන්නේ නැතුව ඉන්නවා. ඉතුරු එක හත් දිසා හතර. ඔය සිල්පද හතම කඩනවා කියනවා. තව ටික දවසයි යන්නේ කියනවා. අනේ ටික දවසයි ගියේ කියනවා. ඔය නිරුවත් අවුසා දිවි ඇතිතාක් නිරුවත්ව ඉන්නවා කිව්වට ඇඳුම් අඳින්න පටන් ගත්තා කියනවා. දිවි ඇතිතාක් මේ තුන සේවනයේ දෙන්නේ නැහැයි කිව්වට නෝන කෙනෙකුත් හොයාගත්තා කියනවා. දිවි ඇතිතාක් රාමසුයි දෙක විතරක් වළඳනවා කිව්වට බත් මාළුත් කන්න පටන් ගත්තා කියනවා. බත් පිට්ටු ඒවත් කන්න පටන් ගත්තා කියනවා. දිවි ඇතිතාක් අර ස්ථාන හතර ඉක්මවන්නේ නැහැ කිව්වට ටික කාලෙකින්ම ඒක ඉක්මවලා ගියා කියනවා. තේන්නද? එතකොට මෙයාට දැන් ඔන්න ඕක ආරංචි වුණා. ආරංචි වුණායි පස්සේ මෙයා ඇවිල්ලා මුකුත් දන්නේ නැහැ වගේ දැන් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ළඟින් ඉඳ ගත්තු ගමන් භාග්‍යතුන් වහන්සේ හැව කියනවා. සුනක්කත්තේ අර තවුස ගැන මම කියපු හැටියට වුණාද වෙන හැටියකට වුණාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියපු හැටියට තමයි උනේ. ඒ කතාව එදා අර ප්‍රතික්ෂේප කරලා යන දවසේ ආයෙ මතක් කළා කියනවා. මේ හිස් පුරුෂේ මම මෙහෙමත් කළා මතකද කියලා ඇහුවා කියනවා. එහෙමත් කරපු මට මේ උත්තරීතර මනුස්ස ධර්ම මේ විදාපෑවේ නෑ කියලා චෝදනා කරන එක හරිද කියලා ඇහුවා කියනවා. නමුත් ඒ චෝදනාව අස්කරගන්නේවත් නැතුව මේ නිරේ උපදින්න සුදුසු කෙනෙක් හැටියට, මේ අපායේ උපදින්න සුදුසු කෙනෙක් විදිහට සිවුරු ඇරලා මෙයා ගියා කියනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාර්ගවය, මම ඒ කාලේ හිටියා කියනවා විශාලා මහනුවර අන්දවනේ කූටාගාර ශාලාවේ. ඒ කාලේ හිටියා කියනවා පාතික කියලා නිරුවත් අවුසෙක්. කවුද නම? පාතික. මේ පාතික නිරුවත් අවුස මෙන්න මෙහෙම විශාලා මහනුවර පිරිස මැද කීවා කියනවා. කොහොමද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි ඥානවාද ඇති කෙනෙක්. යම් බොහෝම නුවණින් කල්පනා කරලා වාද කරන කෙනෙක්. මම වනාහි ඥානවාද ඇති කෙනෙක්. මමත් එහෙම තමා කීවා. ඒ හින්දා ඥානවාද ඇති කෙනෙක් එක්ක ඥානවාද ඇති කෙනෙක් 'ඉර්ධිපාතිහාර මේ කරනවා කියන එක මේ සුදුසුයි. ඒ හින්දා ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාත් එක්ක එකට එක කරට කර 'ඉර්ධිපාතිහාර පෙන්නන්න අඩදුරක් එනවා නම් මමත් එච්චර දුරක් එනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එකක් පෙන්නුවොත් 'ඉර්ධිපාතිහාර මම දෙකක් පෙන්නනවා. තේන්නද කියන එක? ඊගාවට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉන්ද්‍රපාද දෙකක් පෙන්නුවොත් මම හතරක් පෙන්නනවා. හතරක් පෙන්නුවොත් මම අටක් පෙන්නනවා. අටක් පෙන්නුවොත් මම 16ක් පෙන්නනවා කියලා විශාලා මහනුවර ලිච්ඡවීන් මැද මේ විදිහට කීවා කියනවා. කවුද? කවුද? පාතික. මේ දේශනාවේ නම් මොකද්ද? පාතික සූත්‍රය. පාතික ඔහොම කීවා කියනවා. එතකොට මේක අහන්න ලැබුණා කියනවා ලිච්ඡවී පුත්‍ර සුනක්කත්තට. දැන් මේ බෙගිහි කෙනෙක් නෙමෙයි, පැවිද්දෙක්. අහන්න ලැබිලා ඉවරලා දවසක් මෙහාට දැන් හරි සතුටුයි. ඇයි? කරට කර සටන් කරන්න කෙනෙක් ඉන්නවා. මෙයා ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විශාලා මහනුවරේ ඉන්නවා නිරුවත් තවුසෙන් ලාභයෙන්ද යසසින්ද අගතැම්පත් කෙනෙක්. මොකෙන්ද අගතැම්පත්? ලාභේනුයි යසසිනුයි. ඒ කියන්නේ යාට ලොකු පිරිවරකුත් ඉන්නවා. එයාට ලොකු ලාභ සත්කාරත් තියෙනවා. ඔහු මේ විදිහට කියනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඥානවාද ඇති කෙනෙක්, මමත් එහෙම තමා. ඔබ වහන්සේ එකක් පෙන්නනවා නම් මම දෙකක් පෙන්නනවා. ඔබ වහන්සේ අඩ දුරක් ඒ සඳහා එනවා නම් මමත් එපමණම දුරක් ඉස්සරහට එනවා. නිකන් යුද්ධ වගේ. දැන් එතකොට මෙයා මේ භාග්‍යතුන් වහන්සේ දැන් මේ ලිච්ඡවි සුනක්කත්ත භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ කීවා. කීවයි පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සුනක්කත්තේ ඔය ලිච්ඡවි පුත් මේ ඔය පාතිකට නිරුවත් තවුසාට ඔය අදහස අතහරින්නේ නැතුව ඔය මාත් එක්ක සටනට එනවා කියන අදහස අතහරින්නේ නැතුව ඒ අදහස දුරු කරන්නේ නැතුව ඔය කියපු වචනේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මගේ දිහාවට එන්න බෑ කියනවා. මගේ දිහාවට ඔය වචනේ අදුරු කරන්නේ නැතුව එක අඩියක් ඉස්සරහට තියන්න බෑ කියනවා. ඔය හිත අතහරින්නේ නැතුව එන්න හැදුවොත් එහෙම ඔහුගේ හිස කඳේ හිස කඳෙන් වෙන් වෙනවා කියන. තේන්නද කියපු එක? මගේ දිහාවට ඔය අදහස අතහරින්නේ නැතුව අඩියක් තියන්න හැදුවොත් හිස කඳෙන් වෙන් වෙනවා කියන. දැන් ඔබට පුළුවන් ද එහෙම වචනයක් කියන්න? බෑනේ. එතකොට බසුණක් අත්ත කියනවා රක්කතේතම් බන්තේ භගවා වාචං සරක්කතේතම් සුගතෝ වාචන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙමනම් ওই වචනේ හොම්මම තියන්න ඔන්න පස්සේ වෙනස් කරන්න එහෙම එපා කිව්වා කියනවා. රක්කතේතම් භගවා වාචං රක්කතේතම් සුගතෝ වාචන්ති. ඔන්න පස්සේ වෙනස් කරන්න එහෙම එපා කියනවා. ඕක හොම්මම තියා ගන්න කියනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා කිම්පනතම් මං සුනක්කත් ඒවං වදේසි රක්කතේතම් බන්තේ භගවා වාචං රක්කතේතම් සුගතෝ වාචන්ති. සුනක්කත් ඇයි ඔහොම කියන්නේ? මේ භාග්‍යතුන් වහන්සේ ඒ වචනේ වෙනස් කරන්න එපා, ඕක රැකගන්න, ආයේ ඔන්න නැයි කිව්වා කියන්න එපා කියලා ඇයි කියන්නේ කියලා අහනවා. එතකොට මෙයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මෙහෙම කිව්වට අඩියක්වත් ඔය සුණක් අත්තට තියන්න බෑ කියලා හිස කඳෙන් වෙනුම් එනවා කිව්වට එයා වියාග්‍රේක් හැටියට හරි මහා සිංහයෙක් හැටියට හරි වෙස්වලාගෙන ආවොත් ඔබ වහන්සේගේ වචනේ පුස් වෙනවා කියනවා. දැන් තේරෙනවද කියපු එක? ඔබ වහන්සේ පරදිනවා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපින් සුණක් අත්ත තථාගතෝ තං වාචං භාසෙය යාසා වාචා ද්වයංගාමිනීති. සුණක්කත් ද්වයංගාමිනි, ද්වයං කියන්නේ දෙකක්. අපි කියන්නේ ඩබල් මීනින් කියලා. එක අදහසේ තථාගතයන් වහන්සේ වචනයක් කිව්වොත් ඒ වචනේ අදහස් දෙකක් නැගෙනවා. ඒ හින්දා කියනවා තථාගතයන් වහන්සේට තථාගත කියන්නේ. ලෝකාවබෝධ සූත්‍රයේ තියෙන්නේ තථාගතෝ තථාකාරී තථාවාදී. යම් විදියකට කියනවද ඒ විදියට කෙරෙනවා, යම් විදියකට කරනවද යම් ඒ විදියට කියනවා, කියන විදියට කරනවා, කරන විදියට කියනවා. තේරුම් දෙකක වචන භාග්‍යතුන් වහන්සේ ගාව නැහැ කියන එන්න බෑ කියන්නේ මනුස්ස ස්වරූපයෙන්ුත් එන්නම බෑ තමයි. සිංහෙක් විදියට වෙස්වලා ගත්තත් එන්න බෑ. වෞර්කේක් විදියට වෙස්වලා ගත්තත් එන්න නම් බෑ. එතකොට එහෙම කීවා. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා සුණක්කත්තේ මේ භාග්‍යතුන් වහන්සේගෙන් ඊට පස්සේ මේ සුනක්කත් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කොහොමද කියන්නේ මේ සුනක්කත්ට එන්න බෑ කියලා? ඔබ වහන්සේ සුනක්කත්ගේ හිත පිරිසිඳ දැක්කද නැත්නම් දෙවි කෙනෙක්වත් ඇවිල්ලා කීවද කියලා අහනවා, ඔත්තුව කිව්වද කියලා අහනවා. එතකොට සුනක්කත්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සුනක්කත්තේ මම පාතිකගේ හිත මගේ හිතින් පිරිසිඳ දැක්කා කියලා. තේන්න, ඒ හිත මම දැක්කා කියනවා. ධර්මතාවයක් හැටියට ඕක කවදාකම් මගේ ඉස්සරහට එන්න බෑ කියනවා. හිස කඳෙන් වෙන් වෙනවා කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේ කාරණා සහිතව ප්‍රශ්න අහද්දී තුන් වතාවක් උත්තරේ දෙන්නේ නැත්තම් දේශසිතින් යුතුව පහළ සක්කච්ඡකට සත්‍යකට උනේ පහළ වෙනවා කියන මහා යක්ෂයෙක් දෙවනි සැරේ අහද්දි පහළ වෙනවා කියනවා තමන් ඉදිරියේ. හැබැයි පේන්නේ යාට විතරයි. නුඹ උත්තරේ දෙන්නේ නැත්තම් ඕ හිස කඳෙන් වෙන් වෙන්න ගහනවා කියලා පහළ වෙනවා කියන ඉස්සරහ. ඒකට බයි තමයි සත්‍යක උත්තරේ දෙන්නේ ඊට පස්සේ. තව තැනක තියෙනවා පින්වත්නි, මේ ඉර්ෂිවරයෙකුට කුමාරයෙක් ගරහනවා. තේන්නද? ගරහපු එළේනම් වකුටු වුණා, විරූපී වෙලා ගියා, කන්න බෑ, බොන්න බෑ, මුකුත් කරගන්න බෑ. ඊට පස්සේ කුමාරයාගේ මෞතුමිය, ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ දේවිය හොයලා මොකද මේ වුනේ කියලා අහනවා. ඊට පස්සේ හොයාගන්නවා මේ ඍෂිවරයාට විරුද්ධව මෙහෙම වචනයක් කියපු හින්දා කියලා. ඊට පස්සේ මේ ඍෂිවෙන් වහන්සේ වඩම්මෝලා දානයක් දීලා, ඔබ වහන්සේ මේ මෙහෙම කරපු මේ දැන් දේවීන් වහන්සේගේ හිතේ මේ ඍෂීන් වහන්සේ මොකක් හරි සහපයක් කළා කියලා. දරුවට මෙහෙම වෙන්න බැනපු හින්දා. එතකොට ඒ ඍෂීන් වහන්සේ දේශනා කරනවා, ඕක මම කළ දෙයක් නෙමෙයි කියනවා. මං ගැන පැහැදිච්ච දෙවිවරු ඉන්නවා කියනවා. මං ගැන පැහැදිච්ච අමනුෂ්‍යයෝ ඉන්නවා කියනවා. මට කට අරිද්දී ඒ අය කිපෙනවා කියනවා. ඒ අයගෙන් ලැබිච්ච අච්චුවක් කියනෝක මං කළ දෙයක් නෙමෙයි කියනවා. දැක්කනේ වෙන වැඩි. ඒ හිඳ ගුණව දුන්නේ කේකනේ සච්චක දමනේ උණයි පස්සේ සච්චක කියනවා, ස්වාමීනි මහා විසගෝර සර් මේ විස ඇති, මහා විස ඇති සර්පයෙක්ගේ කට ඇතුළට අත දැම්මයි පස්සේ කෙනෙකුට සෙතක් වෙන්න පුළුවන් කියනවා. භාග්‍යතුන් වහන්සේත් එක්ක හැප්පෙන්න ගියොත් නම් සෙතක් වෙන්නේ නැහැ කියනවා. ගිනිගින දිලෙන බලන්නේ ඒ තමන්ගේ භාවයේ ප්‍රකාශ කරන හැටි. ගිනිගෙන දිලෙන මේ මහා ගිනි කඳක් වැළඳ ගන්න කෙනෙකුට සෙතක් වෙන්න පුළුවන් කියනවා. භාග්‍යතුන් වහන්සේත් එක්ක හැප්පෙන්නේ ඉතන කෙනෙකුට සෙතක් වෙන්නේ නැහැ කියනවා. සත්‍යක සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. එහෙම කෙනෙක් අපි සරණ ගිහිල්ලා ඉන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හිත මන් දැක්කා කියනවා. ධර්මතාවයක් ඇටියෙන මගේ ඉස්සරහට එන්න බෑ. හැබැයි මට දෙවි කෙනෙකුත් ඇවිල්ලා කීවා තමා කියනවා. මේ විශාලා මහ නුවර ඉඳලා කාලක්‍රියා කරලා මෙරිච්ච ලිච්ඡවී රජදරුවන්ගේ සෙම්පතියෙක් හිටියා කියනවා, අජිත කියලා. ඒ අජිත සෙම්පතිය ඇවිල්ලා මට කීවා කියනවා, අනේ ස්වාමීනි ඔය පාතික කියන තවුස තැන තැන මං ගැන බොරු කියනවා. මම මැරිලා ගිහිල්ලා අවල් නිරේ උපන්නා කියලා මේක බොරු කියනවා කියනවා. කවුරු කෙනද? මං ගැන. මම නිරේ උපන්නේ නෑ ස්වාමීනි, මම තවුතිසා දෙව්ලෝ උපන්නේ කියනවා. ඊට පස්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය පාතික නිරුවත් තවුසා මං ගැන ඔහොම භාග්‍යතුන් වහන්සේත් එක්ක හැප්පෙනවා කී ඔහොම කිව්වට එන්න බෑ කියනවා. අඩියක් තියන්න හදද්දී හිස කඳෙන් වෙන් වෙනවා කියන. භාග්‍යතුන් වහන්සේ දැන් ඔය හිත දැක්කා කියලත් කියලා දේශනා කළා. අජිත සෙනවියා නම් වූ දේ අජිත දෙව්‍ය පුත්‍රයාගේ විස්තරත් කියලා සුනක්කත්තට ගිහෙනවා. සුනක්කත්ත එහෙමනම් අද මම පින්ඳ පාතේ වැඩලා පාතිකගේ ආරාමෙට යන්නම්කෝ කියනවා. තේනද? ඔහේ දැන් කැමතිනම් කැමති කෙනෙකුට කියන්න කියනවා. මෙයා මොකද කරන්නේ? මෙයාට දැන් දාහනේ වළඳන්නත් මතක නැහැ. ගිහිල්ලා රටේ තොටේ ඉන්න රජවරුන්ට, කුමාරවරුන්ට, ඇමතියන්ට, ගෘහපතියන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට ඔක්කොටම පණිවිඩය දෙනවා. මේ අද ශ්‍රමණ ගෞතමයන් වහන්සේයි පාතික නම් වූ ඉර්සීන් වහන්සේයි හැප්පෙනවා, ඉර්ධි ප්‍රතිහාර පානවා, බලන්න එන්න කියලා. දවල් 12 වෙද්දි දාණයෙන් පස්සේනේ වඩිනවා කිව්වේ. දවල් 12 වෙද්දි දාස් ගානක් සෙනඟ කොහෙද? පාතිකගේ ආරාමේ වට කරලා බලාගෙන ඉන්නවා දැන්. මිනිස්සු මේ පුට්ටු තියාගෙන, ටෙන්ට් ගහගෙන, ඔක්කොම සමහරු ගස් උඩ නැගලා කෑගකා දැන් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් පිණ්ඩපාතේ වැඩලා දැන් වැඩියා. වැඩියයි පස්සේ පාතිකට ආරංචි වුණා මහා සෙනගක්. රජවරු, සිටුවරු, ඇමතිවරු, ගෘහපතියෝ, ශ්‍රමණ බ්‍රාහ්මණවරු, මහා දසදාස් ගානක පිරිසක් මෙතෙන්ට දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ විතරක් නෙමේ, ශ්‍රමණ ගෞතමයන්ුත් ඔන්න වැඩියා කියලා ආරංචි වෙච්ච ගමන් මෙයාට ඉස්සරහට දුවන්න බෑ. මෙයා පස්සේ දොරෙන් දුවලා ගිහිල්ලා තිඹිරිකණු පිරිවැජියාගේ ආරාමේ හැංගුණා කියන. තේන්නද? ඉස්සරහට දුවන්න බෑ. පස්සට දුවලා ගිහිල්ලා පිටිපස්සේ වෙනින් ආරාමයක හැංගුණා කියන. හැංගිලා දැන් මේ ගල් ආසනයක ඉඳගෙන ඉන්නවා. ඒක ලෑලි නෙමෙයි. ඒකක ඉඳගෙන ඉන්නවා. දැන් මොකද උනේ? මේ මිනිසුන්ට දැනගන්න ලැබුණා කියනවා මේ ලිච්ඡ මේ පාතික කියන කෙනා අහවල් පිරිවැජියාගේ ආරාමයේ ගිහිල්ලා ඉන්නවා කියලා, බියෙන් කලකිරලා ඉන්නවා කියලා කියනවා. එතකොට මොකද උනේ? ඔන්න පිරිස් මේ මිනිස්සු ටික මේ පුරුෂයෙක්ව යවුවා කියනවා. භාග මේ පිරිවැජියාව මුණ ගැහෙන්න. මේ මිනිස්සෙක් යවලා කිව්වා කියනවා පණවිඩේ, විශාලා මහනුවර මේ ගෙයක් ගෙයක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ පාතික නුඹ මේ විදිහට කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඥානවාද ඇත, මමත් ඥානවාද ඇති කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ අඩදුරක් එනවා නම් මමත් අඩදුරක් ඒ වඩිනවය. භාග්‍යතුන් වහන්සේ එකක් පෑවොත් මමත් ඉර්ධිපාරාතිහාර දෙකක් පායනවය. දෙකක් පෑවොත් හතරක්ක, හතරක් පෑවොත් අටක්ක කියලා කීවා කියනවා. දැන් ඔන්න ඔක්කොම වැඩ හරි කියනවා. භාග්‍යතුන් ශ්‍රමණ ගෞතමයන් ඇවිල්ලා ඉන්නේ අඩදුරක් ඉස්සරහට එන්න කියනවා. එතකොට මෙයාට මොකද උනේ? හොඳයි මේ පින්වත මම එන්නම් එන්නම් කී කියා, එන්නම් එන්නම් කී කියා එතනම ඉඳගෙන ඉන්නවා කියනවා. නැගිට ගන්න බෑ කියන. ඔබට මතකද බ්‍රහ්ම ප්‍රඥා දමනය කරපු හැටි? අන්තිමේට කීවනේ බ්‍රහ්මයා, මේ නුඹ දන්නේ නෑ මගේ මේ පවර් එක, මං දැන් අතුරුදහන් වෙනව, පුළුවන් නම් ඉන්න තැන පෙන්වන්නද කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා, "බා හොඳයි ප්‍රඥේ, පුළුවන් නම් අතුරුදහන් වෙන්න" කිව්වා. මෙයා දැන් අතුරුදහන් වෙන්න හදනවා, හදනවා, අතුරුදහන් වෙන්න බෑ. මෙයා දඟලනවා, දඟලනවා, අතුරුදහන් වෙන්න බෑ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා, "බ්‍රහ්මයේ, එහෙමනම් දැන් මං අතුරුදහන් වෙනවා" කිව්වා. "පුළුවන් නම් හොයාගන්න" කිව්වා. පුළුවන් නම් කරන්න කිව්වා. කවුද? බ්‍රහ්මයා. කිව් සෙනින් අතුරුදහන් වුණා. ඊට පස්සේ බ්‍රහ්මයාව දමනය කළේ හඬ විතරයි ඇහෙන්නේ. බඹලොව හඬ විතරයි ඇහෙන්නේ. රූපේ පේන්නේ. රූපේ නොපෙනී හඬ විතරක් ඇහෙද්දි තමයි බ්‍රහ්මයා දමනේ වුනේ. තේන්නද? ඒ වගේ පාතික දැන් එනවා කිව්වනේ. නැගිට ගන්න බෑ. එන්නම් එන්නම් ය කියනවා. මේ පාතිකට නැගිට ගන්න බෑ. අර මනුස්සයා ගිහිල්ලා කිව්වනේ පාතිකට නැගිට ගන්න බෑ. එන්නම් ය කියනවා. මේ පාතිකේන පාටක් නැහැ. පෙරදිලා කිව්වා. එතකොට දැන් අර හිස ගිලිහෙන කතාව මිනිස්සු දන්නවද? නෑ. ඒක දන්නේ කවුද? සුනක්කත්ත විතරයි. දැන් සුනක්කත්තත් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. එතකොට මිනිස්සු කවුරුවත් දන්නේ නෑ. ඊගාවට භාග්‍යතුන් වහන්සේ වදාලා මිනිස්සු කෝට මෙහෙන්න වදාලා ඔය පාතිකට කවදාකවත් මගේ ඉස්සරහට ඔය හැබැයි බැහැර කළා ඉත හැකි. අනේ මං එහෙම කිව්වට ඒ වචන ඒක මට කරගන්න බෑ කියලා ඒ වචනේ බැහැර කරලා ඉත හැකි. බැහැර නොකර ඔය හිත අතහරින්නේ නැතුව මගේ ගා පැත්තට අඩියක් තියන්න බෑ කිව්වා. අඩියක් තියන්න ගියොත් හිස කඳෙන් වෙන් වෙනවා කියලා ඔන්න මිනිසුන්ට වදාලා. කවුද? භාග්‍යතුන් වහන්සේ. එතකොට මොකද වුනේ? මේ පිරිස දැන් රජවරු සිටුවරු මැති ඇමතිවරු ඔක්කොම ඇවිල්ලානේ. මෙතන හිටිය හොඳ දේහ සම්පන්න ඇමති කෙනෙක්. ඇමතිවරුන්ට කවුරු සලකනවනේ නේද? ඕ මේ ඇමතියා නැගිට්ට පුටුවෙන් ආසනෙන් තමන්ගේ බස්තමත් අරගෙන හැරමිට්ටත් අරගෙන නැගිටලා කිව්ව හැමෝට මෙහෙන්න කිව්වා. දැන් ඔබට මට නම් මැවිලා පේනවා. ඔගොලු ඔක්කොම කවුරුවත් යන්න එපා කිව්වා. ඔක්කොම ඉන්න කිව්වා. මම එක්කන් එන්නම් කිව්වා. දැන් මෙයාට හිස ගිලිහෙනවා කිව්වනේ. එක් ඊට පස්සේ මේ ඇමතිතුමා ගිහිල්ලා කියනවා පාතික දැන් ඔබ මේ විදිහට කීවා. ඒ විතරක් නෙමේ දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ දහස් ගණන මිනිස්සු ඉස්සරහා අඩියක් ඉස්සරහට આવොත් නුඹේ හිස ගිලිහෙනවා කියලාත් කියනවා. දැන් ඒ වෙනකම් පාතිකේ කතන්දරේ දන්නේ නැහැ. අඩියක් එන්න කිව්වා. දැන් කලින් කිව්වේ කලින් ආපු මිනිසයා කිවි මොකද්ද? අඩදුරක් එන්න කිව්වා. දැන් මෙයා කියන්නේ ගිහිල්ලා මොකද? ඇමතිතුමා පාතිකයන් වහන්සේ අඩියක් වටිනසේක්වා. හොඳයි එන්නම් කියනවා. එන්න බෑ. ඇමතිතුමා අහනවා කියනවා. ඇමතිතුමා අහනවා කියනවා මේ පාතිකේනි ආවුසෝ පාතික පුත්තස්ස පාවාලාසු නාමතේ පිට්ටිකස්මින් අල්ලීනා පිට්ටිකස්සුන් නාමතේ පාවාලීසීනු අල්ලීනා. මොකද පාතිකේ ඔය සීට් එක පිටිපස්සට ඇලිලාද? පිටිපස්ස එහෙම නැත්නම් සීට් එකට ඇලිලාද කියලා අහනවා. ඇයි නුඹ මේ එන්නම් කිය නැගිටින්නේ නැත්තේ කියලා අහනවා. මේ දේශනාවේ තියෙනවා. දෙන්නේ මේක සීට් එකට ඇලිලාද නැත්නම් සීට් එක මේකට ඇලිලාද කියලා ඇහුවා කියනවා. එතකොට ඒත් එන්නම් කිය කියනවා කියනවා එන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ ඇමතිතුමා ගියා කියනවා. ගිහිල්ලා පිරිසට කිව්වා කියනවා මේ එන පාටක් නැහැ. පෙරදිච්ච හැටි. එහෙම ඒ වුණා දැන් එයාත් ගිහිල්ලා බැරි වුණාම තවත් කෙනෙක් නැගිට්ටා කියනවා. ආ ඊගලවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔය කෙනාට අටියක් එන්නත් බෑ. හිස ගිලිහෙනවා. ඔහෙලා හිතුවොත් එහෙම වරපටක් දැන් අරයයි අඩියක් එන්න කියලානේ කිව්වේ. ඇමතිතුමා කලින් කෙනා භාගයක් අඩදුරක් එන්න කිව්වා. ඔහෙලා හිතුවොත් එහෙම මගේ වචනේ බොරු කරන්න කියලා හිතාගෙන වරපටක් දාලා අදිනවා කියලා. ගත්තොත් එහෙම කඳ දෙකට වෙන් වෙනවා කියනවා. අඩියක්වත් දෙන්න බෑ කියනවා. බලන්න වින්වන්නේ එහෙම වචනයන් තිරසාරව කියන්නේ දේශනා කරන්නේ. දෙන්නද? භාග්‍යතුන් වහන්සේට කොහොම පෞරුෂයක් තියෙන්නේ නැද්ද? එක තැනක තියෙනවා හරි ලස්සනයි. සමහර දේශනා ඔබලට සමහර ඒවා කියලා දෙන්නත් අමාරුයි. මේ එක තැනක බමුණෙක් ඇවිල්ලා දේශනා කියනවා, මම අහලා තියෙනවා කියනවා, මේ නාකි බමුණන්ට මේ ශ්‍රමණ ගෞතමයන් සලකන්නේ නැහැ කියලා. ඇත්ත තමයි කියනවා, කො මං ආවට නැගිටෙවත් නැහැ කියනවා. එතකොට අහනවා මේ බ්‍රාහ්මණය, නුඹත් බමුණෙක් කියලා කියනවාද කියලා අහනවා. ඔව් මම ආත්මතු පරම්පරාවක් පිරිසිදු බ්‍රාහ්මණ කුලයෙන් උපන් වේදේ පරතර පාප්ත මේ ඔක්කොම ගුණවලින් සමන්විත කෙනෙක් කියනවා. එතකොට අහනවා මේ අට්ටක වාමක දේවක ආදී ඍෂිවරු තමයි කියන ඔය වේදේ ඇති කරේ. ඒගොල්ලෝ දේශනා කළා කියනවා මෙන්න මේ විදිහේ ගුණ සම්පන්න බ්‍රාහ්මණවරු අතරක් ගැන. ඔය කොයි જાතියටද අයිති වෙන්නේ කියලා අහනවා. එතන තියෙනවා මට ඔක්කොම මතක නැහැ. මේ දෙවියන් හා සම බ්‍රාහ්මණයන්. මුලින්ම කියන බ්‍රහ්මයා හා සම බ්‍රාහ්මණයා. දෙවියන් හා සම බ්‍රාහ්මණයා. ඊගාවට එක මට මතක නැහැ. අන්තිම එක මේ චණ්ඩාලයා, ශුද්‍රයා හා සමාන බ්‍රාහ්මණයා. ඔය කොයි එකටද අයිති කියලා අහනවා. එතකොට මෙයා කියනවා මේ ගෞතමේනි මම නම් ඕවා දන්නේ නැහැ, පොඩ්ඩක් පුළුවන් නම් කියලා දෙනවද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ එකක් එකක් ගානේ ගුණ කියලා දෙනවා. අහවලාගේ ලක්ෂණ මේවයි, අහවලාගේ ලක්ෂණ මේකයි, අහවලාගේ ලක්ෂණ මේකයි. පහතම කෙනා තමයි ශුද්‍රයා වගේ ඉන්න බ්‍රාහ්මණයා. ඒ කියන්නේ එයාගේ ගුණ තමයි බොහොම අඩුම. ඔක්කොම දේශනා කරලා අහනෝ දැන් මොකටද අයිති කියලා. අනේ මම නම් ශුද්‍රයා තරම්වත් වටින්නේ නැහැ කියනවා. මෙයා ආවේ කොහොමද? මෙයා එද්දි භාග්‍යතුන් වහන්සේවත් නැගිටව ගන්න හිතාගෙනයි ආවේ කියලා වුණාම දේශනාක කියනවා, අනේ ගෞතමයන් වහන්සේ මම නම් ශුද්‍රයා තරම්වත් වටින්නේ නැහැ කියනවා. බලන්න ඒ වගේ සහස්ත්‍රුන් වහන්සේ නමක් අපි සරණ ගියේ. ඊගාවට අන්තිමේටම දැන් ඇමතිතුමාටත් බෑනේ කිට්ටෝ ගන්න. මේ දැන් ඇමතිවරුන්ටත් වැඩිය සලකනවානේ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට. එතකොට දාරුප්පත්තික පිරිවැජියාගේ අතවැසි, ඒ කියන්නේ ගුරුන් වහන්සේගේ නම තමයි දාරුප්පත්තික, අතවැසියා ගෝලයා තමයි ජාලිය. ජාලිය නැගිට්ටා කියනවා. එයා ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඇති. ජාලිය නැගිටලා කියනවා පිරිසට, මේ දැන් දහස් ගාණක් ඉන්න කට්ටියට ඕගොල්ලෝ කවුරුවත් යන්න එපා. දැන් මේ කියන වචනේ හරි බරපතලයි. දැන් මේගොල්ලෝ තවුසුනේ. මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේට විරුද්ධයිනේ නේද? හරියට අපිට වගේ. ඔහො මේ ඔක්කොම විරුද්ධයිනේ. එතකොට කියනවා මේ ඕගොල්ලෝ කවුරුත් යන්න එපා. ඕගොල්ලෝ කවුරුත් යන්න එපා. මම එක්කන් එන්නම් ගේවා. ගෙහෙල්ලා කියනවා මේ පාතික ගාවට ගෙහෙල්ලා කියනවා, පාතිකේනි ඔබ මෙහෙම මෙහෙම කීවා. දැන් එච්චර විතරක් නෙමේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අඩියක් ආවොත් හිස ගිලිනවා කියලාත් මේ පිරිසට කියනවා. ඒ විතරක් නෙමේ ඇදගෙන එන්න කිව්වොත් කඳ වෙන් වෙනවා කියලා කියනවා. අනේ අඩියක් එන්න කීවා. අඩියක් ඉස්සරහට එන්න කිව්වා. එතකොට මෙයා මොකද කරන්නේ? මේ එන්නම් එන්නම් ගී කියා ආයේ අරගෙන ඉන්නවා. ජාලියත් ඇහුවා කියනවා අර ප්‍රශ්නෙම. මොකද්ද මේ නුඹ එන්නම් එන්නම් කියලා මේ තියෙන්නේ? පිට්ටිකස්මින් අල්ලීනා පිට්ටිකන්සු නාමතේ පාවීලාමිසේනු අල්ලීනා. ඇයි නුඹ මේ එන්නම් එන්නම් ගී කිය දඟලන්නේ? මේ ආසනය පිටුපසට ඇලිලාද, පිටිපස්ස ආසනයට ඇලිලාද කියලා ඇහුවා කියනවා. ඒත් මෙයා එන්නම් එන්නම් කියලා ඇඹරෙනවා මිස නැගිට ගන්න බෑ. එතකොට මේ ජාලිය කීවා කියනවා මේ පාතිකට, ඇවැත් පාතිකේනේ පෙර වූවක් කියන්නම් කියනවා. මම මේ චූටි කතන්දරයක් කියන්නම් කියනවා. දැන් කාටද කියන්නේ? ජාලිය පාතිකට කියනවා. පාතික අතන ඉඳගෙන ඉන්නවා. හිටියා කියනවා මහා කැලේ සිංහරාජේ. මේ මහා කැලේ සිංහෙක් හිටියා කියනවා. මේ සිංහයාට කීතුණා කියනවා අලුත් කැලෑ පොඩ්ඩකට ගියා නම් හොඳයි. ගිහිල්ලා හොඳ ලෙනක් හොයලා මම සුවසේ නිදාගත්තා නම් ලැග්ගනම් හොඳයි. ලැගලා හවස්වරුවේ නැගිට්ටනම් හොඳයි. මේ සිංහයාට හිතෙන එක මේ කියන්නේ. සිංහෙක් හිටියා ඔට හිතුණා කියනවා කැලේ අලුත් කැලෑ පොඩ්ඩකට ගිහිල්ලා හොඳට පහසුවෙන් ලගින්න පුළුවන් තැනක් හොයාගෙන සැපසේ කරදරයක් නැතුව නිදාගෙන හවස්වරුවේ නැගිටලා සිව් දිසා බලලා මේ හාත්පස කැරකිලා, ඒ කියන්නේ සිංහයා නැගිට්ටයි පස්සේ හාත්පස කැරකෙනවා කියනවා එක තැන. එහාට මෙහාට පොඩ්ඩක් ඇවිදිනවා කියනවා ඇඟේපතේ ඉරියන්න. ඊට පස්සේ හතර දිසාව බලලා හොඳට කට ඇරලා සිංහනාද කරනවා කියනවා. දෙන්නද? එහෙම සිංහනාදයක් පවත් සිංහනාද කරලා කැලේ ගිහිල්ලා හොඳ මුවනාම්බේ කල්ලගෙන මම ලපටි මස් කාලා ආයෙත් අර මගේ මේ ලෙනටම ඇවිල්ලා සුවසේ වසන්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණා කියනවා. කාටද හිතුනේ? සිංහයාට. පස්සේ කාලෙක මේ සිංහයා අලුත් කැලේකට ගිහිල්ලා අලුත් ලෙනක් ගුහාවක් ලඟින් නැතනක් හොයාගෙන ඒකේ හොඳට සැතපිලා හවස් කාලේ නැගිටලා පොඩ්ඩක් කැරකිලා සිව් දිසා බලලා සිංහනාද පවත්තලා කැලේ ගිහිල්ලා මුවෙත් දඩයන් කරගෙන කාලා ඇවිල්ලා සුවසේ ලැගලා හිටියා කියනවා. මේ සිංහයා කාලා ඉතුරු වෙච්චි මස් කාපු හිවලෙක් හිටියා කියනවා. කොහෙද? ඒ කැලේ. කවුරු කාලා ඉතුරු වෙච්චි මස් කාපු කෙනෙක්ද? සිංහයා කාලා ඉතුරු වෙච්චි මස් කාපු හිවලෙක් හිටියා කියනවා. මේ හිවලටත් හිතුණා කියනවා මම අලුත් කැලෑ පොඩ්ඩකට ගිහිල්ලා මේ මමත් කැලේ මේ තිප්පොලක් හදාගෙන, මෙතන තියෙන්නේ සිංහයා ගැන කතා කරද්දී තිප්පොල කියන එක නෑ, මේ නරියා ගැන කතා කරද්දී හිවල ගැන කතා කරද්දී තිප්පොල කියලා පාවිච්චි කරන්නේ. මෙයාටත් හිතුණා කියනවා මමත් හොඳ තිප්පොලක් කරගෙන ඒකෙ නිදාගෙන හවස්වරුවේ නැගිටලා මේ සිංහනාද පවත්තලා හොඳ මුවෙක් අල්ලගෙන කාලා ගිහිල්ලා ආයේ නිදාගත්තනම් හොඳයි කියලා මේ නරියා අලුත් තිප්පොලක් හොයාගත්තා කියනවා. දැන් මේ කහගේ මස් කාපු කෙනාද? සිංහයා කාලා ඉතුරු වෙච්ච ඒව කාපු නරියා හිතන්නේ. එයත් හොයාගත්තා කියනවා තිප්පොලක්. හොඳට බුදි ඇව්වා කියනවා. බුදියල නැගිට්ටා කියනවා. ලොම් ගහලා නැගිටලා වටේ පොඩ්ඩක් කැරකිලා සිංහනාද කරන්නෙමි කියලා හිතලා. තේරුණාද වෙච්ච වැඩි? ඕ ලාමක හිවල් හඬම නැගුවා කියනවා. හතර දිසාවට සිංහනාද කරන්නෙමි කියලා හිතලා ලාමක හිවල් හඬම නැගුවා කියනවා. පාතිකේ නුඹත් ඒ වගේ කියනවා. කවුද කියන්නේ? ජාලිය. නුඹත් ඒ වගේ කියනවා. ශ්‍රමණ ගෞතමයන්ට පූජ කරලා ඉතුරු වෙච්චි දාන්න ඔහෙට දෙන්න කියනවා. මිනිස්සු රසමසුගල ගෙනල්ලා දුන්නට අතෙන්ට ගිහිල්ලයි මෙතෙන්ට එන්නේ කියනවා. ඔහෙට දෙන්න. ඔහෙට ඒක කියන්නේ නෑ. ඔහෙ හිතන් ඉන්නේ ඔහෙට කියනවා කියලා. ඉන්දුල් ශ්‍රමණ ගෞතමයන්ගේ ඉන්දුල් කාලා ඉවර වෙලා ශ්‍රමණ ගෞතමයන් එක්ක හැප්පෙන්න කියලා ඔහේ හිතුවද කියලා අහනවා. එතකොට මේ දේශනාවේ තියෙන ඔය විදිහට නිග්‍රහ කළත් ජාලියට බැරි වුණා කියනවා. අරයම නැගිට ගන්න. ඒ කියන්නේ අපි කියන්නේ මේ කලින් නම් බෑ කිව්වා මම පොඩ්ඩක් පල්ලෙක දැම්මම ආවා කියලා කියන්නේ. එතකොට ජාලිය බැලුවේ මොකක් කරලා කරන්නේද? ටිකක් පල් කරලා ඉවරලා ගෙන්න ගන්නට. ඒත් නැගිට ගන්න බැරි වුණා කියනවා. ඉහිගාවට ජාලිය කීවා කියනවා මේ දැන් ඒ නැගිටෙත් නැහැනේ කීවා කියනවා. කැනහිල ගාථා ටිකකින් මේක කියන්නේ. කැනහිල කීටියා කියනවා, ඒ සිංහයා ගහලා කාපු, සිංහයාගේ ඉඳුල් කාපු කැනහිල කීටියා කියනවා නරියෙක්. මේ නරියා දවසක් යද්දී පොඩි වතුර පාරක් ළඟින් යද්දී මේක තියෙන්නේ නාකි කැනහිලෙක් කියලා. නාකි නරියෙක් හිටියා කියනවා. මෙයත් සිංහයා කාපු ඉඳුල් කාපු කාලා හොඳටම තර වෙච්ච කෙනෙක්. වතුර වලක් ළඟින් යද්දි දෙහිත් දැක්කා කියනවා තමන්ගේ රූසපුව. ආ මේ මං හොඳට මහතට ඉන්නේ කියලා හිතුණා කියනවා. සිංහයා වගේම දැන් හොඳට මහතට ඉන්නවා. එයාටත් හිඳුණා කියනවා සිංහනාද කරන්නේ මේ කියලා කෑ ගහලා බැලුවා කියනවා. ඇඟ දැකලා ලාමක සිවල් අඬම නැගුවා කියනවා. පාතිකයේ සිවල් අඬ මේ සිංහ අඬ මොකද්ද කියලා අහනවා. ලාමක කැනහිල් අඬ මොකද්ද කියලා අහනවා. නුඹත් ඒ වගේමයි කියනවා. තථාගතයන් වහන්සේත් එක්ක ගැටෙන්න හිතුවද කියලා අහනවා. ඊගාවට අහනවා මේ මහවනේ හිවලෙක් හිටියා කියනවා. ඒ වනේ සිංහයෝ හිටියේ නැහැ කියනවා. සිංහයන්ගෙන් තොර අර ලූලා නැතිවලට ආන් ඒ වගේ කියන්නේ. ඒ වගේ තැනක හිවලෙක් හිටියා කියනවා. මෙයා දැන් සිංහයෝ නැහනේ. මෙහාට කන්න තිබුණේ මැඩියෝ කියනවා. ගෙම්බෝ කාලා හිල්වල läගපු මීයෝ කාලා සොහොනේ දාපු කුණු වෙන මලකුණු කාලා තර වෙච්ච නරියෙක් හිටියා කියනවා. ඒකටත් හිතුණා කියනවා සිංහනාද කරන්නේ මේ කියලා. ලාමක කැනහිල් හඬම නැගුවා කියනවා. පාතිකය නුඹත් ඒ වගේ කියනවා. කොහොම ගැරහුවත් පාතිකට නැගිට ගන්න නම් බැරි වුණා. මේ ජාලි ඇවිල්ලා පිරිසට කීවා පැරදිලා කියනවා. එන පාටක් නෑ කියනවා. මේ එමි එමි කී කී මේකෙම ඇලිලා ඉන්නවා කියනවා. මම මෙච්චර නිග්‍රහ කළත් ආවේ නෑ කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ආයි දේශනා කරනවා, ඔය කෙනාට මේ ලක්ෂණ මේක අතහරින්න නැතුව එන්න නම් බෑ කියලා. දැන් පාතික පෙරදිලානේ, දැන් ඉවරයි, ඇති වැඩක් නැහැ. භාර්ගවය, දැන් මේ භාර්ගව තවුසට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාර්ගවය, මම ඉක්බිති ඒ රැස් වෙලා හිටපු දැන් සියලුම දෙනාට දැහැමි කතාව කළා කියනවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව පැවැත්තුවා. ඔවුන්ගේ සිත් තිහුණු කළා කියනවා. ඔවුන්ව සතුටු කළා කියනවා. දැහැමි කරුණු දක්වලා ධර්මයේ දේශනා කළ සිත් තිහුණු කළා. කෙලෙස් බැම්මෙන් නිදහස් කළා දැම්මා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කෙරෙව්වායි කියනවා. සූවසූ දහසක් ප්‍රාණීන් මහා මේ සංසාර දුකින් මේ මහා ගිරි දුර්ගයෙන් කාමාදී සතර ඌගෙන් මම ඉතරට පැමිණෙව්වයි කියනවා. කී දහද්ද? 84,000 ප්‍රාණී. ඒකට ඔබ හිතන්නේ 84,000 මිනිස්සු හිටියා කියලාද? ඇයි දෙවියන් 84,000ක් මේ ප්‍රාණීන් සසර දුකින් එතර කෙරෙව්වා කියනවා. එතන ඊගාවට කලේ මොකද්ද? තේජෝ ධාතුවට සමවැදුනා කියනවා. තේජෝ ධාතුවට සමවැදිලා තල්ගස් 7ක් උසට අහසට පැන නැග්ගා කියනවා. තේජෝ ධාතුවට සමවැදිලා තල්ගස් 7ක් උසට අහසට පැන නැගිලා තවත් තල්ගස් 7ක් උසට ගින්දර විහිදෙව්වා කියනවා. ගින්දර විහිදුවලා දුම පිට කළා. මම එතනින් අතුරුදහන් වුණා කියලා. අතුරුදහන් වෙලා අන්ධ වනේ කූටාගාර ශාලාවේ පහළ වුණා කියලා. දෙන්නද? තේජෝ ධාතුවට සමවැදිලා තල්ගස් 7ක් උඩට ආකාශයට පැන නැගිලා තව තල්ගස් 7ක් උසට ගින්දර විහිදුවලා දුම් දාලා ඒ දුම අතරින් නොපෙනී ගිහිල්ලා පාල වුණා කියනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන මහවනේ කූටාගාර ශාලාවේ. භාග්‍යතුන් වහන්සේ දැන් වැඩි කොහෙන්ද? ඕ උටින් පයින් ආව කෙනෙක්. කවුද? සුනක්කත්. ඇවිල්ලා එතන හිටියේ නෑ වගේ පැත්තකින් ඇවිල්ලා ඉඳගත්තා. ඉඳගත්තු ගමන් භාග්‍යතුන් වහන්සේ අහනවා, සුනක්කත්තේ පාතිකයා ගැන මම කියපු හැටියට උනාද වෙනින් විදිහකට උනාද කියලා. මෙයා කර බාගෙන උරහිස් පාත් කරගෙන බිම බලාගෙන පොළවේ ඉරි ඇඳ ඇඳා කීවා මොකද්ද? ඒ කියපු හැටියට තමා උනේ. එදා සිවුරු ඇරලා යනවා කියලා චෝදනා කරපු දවසේ භාර්ගවයේ මම ඔය කෙනාට ඕකත් මතක් කළා කියනවා. ඒත් මේ නිරේ උපදින්න සුදුසු කෙනෙක් හැටියට මේ ශාසනයෙන් බැහැර වෙලා ගියා කියනවා. දැන් තව චෝදනාවක් කළානේ මොකද්ද? ලෝකෝපත්ති වංශ කතාව කියලා දුන්නේ නැහැ කියලා. භාර්ගවය සම්මේ හිතේවි කියනවා මම මේක දන්නේ නැහැ කියලා. මොකද්ද ලෝකෝපත්ති වංශ කතාව? ඒ කියන්නේ ලෝකේ පහළවීම ගැන, ලෝකේ හට ගැනීම ගැන තියෙන මේ විස්තරේ මම දන්නේ නැත්තේ නැහැ කියනවා. මම මේක හොඳට දන්න කෙනෙක් කියලා ඔන්න ලෝකෝපත්ති වංශ කතාව දේශනා කරනවා. භාර්ගවය මම මේ අග්ගඤ්ඤේ දන්නවා කියනවා. අග්ගඤ්ඤං චාහං භගවන් ජානාමි. අග්ගඤ්ඤේ මම දන්නවා කියනවා. නමුත් මේ අග්ගඤ්ඤයට වැඩිය දෙයක්ත් මම දන්නවා කියනවා. එයි මතුත් දන්නවා කියනවා. ඒ දන්නවා වුණත් මම ඒ දැනුම මම දන්නවා කියලා අල්ලන්නේ නැහැ කියනවා. වැළඳගන්නේ නැහැ කියනවා. හේතු වෙන්නේ නැහැ කියනවා. එකතු වෙන්නේ නැහැ කියනවා. එහෙම මම ඒකත් එක්ක එකතු වෙන්නේ නැත්තේ මම ඊට වැඩිය නිවීමක් දන්න කෙනෙක් කියනවා. ඒ නිවීමත් එක්ක ඒ නිවීම අන්නේ වියසණයකටපත් වෙන්නේ නැති දෙයක් කියනවා. ඒ කියන්නේ මේ නිවන ආයි නැති වෙන්නේ නැහැ කියනවා. අන්න විමසේ මේ වියසනයකටපත් වෙන්නේ නැහැ කියනවා. එබඳු නිවීමක් කියනවා මා සතු වෙන්නේ. භාර්ගවයේ මේ ලෝකයේ ඊශ්වරයෙක් මෙව්වාය, භක්මයෙක් මෙව්වාය කියන ප්‍රසමන පාක්මනෝරු ඉන්නවා කියනවා. මේගොල්ලන්ගේ මම ගිහිල්ලා අහනවා කියනවා, ඕගොල්ලෝ මේ ඊශ්වරයෙක් මෙව්වාය, භක්මයෙක් මෙව්වාය, දැන් කාලේ කියන්නේ කවුරු මෙව්වා කියලාද? ඕ දෙයයන් ආන්සෙ මෙව්වාය කියලා කියනවා. මේ කොහොම වැව්වයි කියලාද දන්නේ කියලා අහනවා. ඔහොම ප්‍රශ්න කරපුවම මේවා මේ මතේ කියන අයවත් දන්නේ නැහැ කියනවා. අපි මේ මොකද්ද කියන්නේ කියලා මගෙන්ම උත්තරය ඇහුවා කියනවා. එතකොට කීවා කියනවා, එහෙනම් අහගන්න මේ කියලා. ඇවැත්නි, බොහෝ කාලයක් යද්දී මේ ලෝකේ වෙනසෙන කාලයක් වෙනවා කියනවා. මොකද්ද වෙන්නේ? මේ ලෝකේ නැති වෙනවා. සත්‍ය සූර්යගමන සූත්‍රයේ තියෙනවනේ, එක දිරක් පායනවා, ඉරවල් දැන් එකක් පායලා තියෙන්නේ, දෙකක් පායනවා, ඉරවල් තුනක් වෙනවා, හතක් වෙද්දි මේක කපුරු පෙත්තක් පත්තු කරපු තැනක අලුවත් ඉතුරු වෙන්නේ නැති වගේ ඉවර වෙනවා කියනවා. එතකොට ආභස්සර මේ ලෝව ආවස්සර බඹලෝ උපදිනවා කියන මේක ඉන්න සත්තු සත්‍යය තේන්නද? නිරේ යන්න සුදුසු අය නිරේ යනවා, දෙව්ලෝ යන්න සුදුසු අය දෙව්ලෝ යනවා, ආවස්සර ලෝවට යන්න ධ්‍යාන බලය තියෙන අය ආවස්සර ලෝවට යනවා. ආවස්සර ලෝවේ ඉඳෙද්දී මේකේ හිටපු කෙනෙක්ගේ ආයුෂ ඉවර වෙනවා කියනවා. දැන් ආභස්සර ලෝකයේ ස්වභාවය කියනවා සොයම්පබා. ඒකන් තමන්ගේ ශරීරයේම මේ දිලිසෙනවා කියනවා. ඊගාවට අන්තරික්ෂක ආකාශයේ ඉන්නේ කියනවා. ඒ කියන්නේ අහසේ ඉන්නේ. එතකොට ඊර්ති බලයෙන් ඕන තැනක යන්නේ. මෙහෙම ඉන්නකොට එක්කෙනෙක්ගේ ආයුෂ ඉවර වෙලා කවුරුවත් නැති බඹලෝක ගිහිල්ලා උපදිනවා. එතකොට ඒක හිස් බඹ විමනක්. තේන්නද? එතකොට මේ හිස් බඹ විමන ගිහිල්ලා අරයා පහළ වුණාම දැන් ඒ බ්‍රහ්ම ලෝකයේ ඉන්නේ කවුද? එයා විතරයි. තේන්නද? එතකොට මොකද වෙන්නේ? දැන් මේ ඒ බ්‍රහ්ම තලයේ තියෙන්නේ මෙතනට වැඩි උඩින්. දැන් දේශනාවේ තියෙනවානේ මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් චාතුම් මහරාජිකේ එක දවසයි. එක අවුරුද්දයි නෙමේ. එක දවසයි. තේන්නද? ඊට පස්සේ මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් මේ තුසිතේ නෙමේ මේ තාවතින්සේ එක දවසයි. මනුස්ස ලෝකයේ අවුරුදු 50යි 100යි 200ක් යාමයේ එක දවසයි. ඔහොම බලද්දී මෙහි අවුරුදු ගාණක් ගත වෙද්දී එහෙ තාම ගිහිල්ලා තියෙන්නේ එක දවසයි. දැන් මේ චුත වෙලා ගිහිල්ලා බඹලෝ උපදිච්ච බ්‍රහ්මයාට එක දවසක් ගෙවෙද්දී සමහර විට මේ ආවස්සර ලෝකේ කට්ටියට අවුරුදු 1000 ගාණක් ගෙවිලා ඉවරයි. අවුරුදු කෝටි ගාණක් ගෙවිලා ඉවරයි. හැබැයි අරයට තාම එක දවසයි. මේ ගිය කෙනාට හිතෙනවා කියනවා ටික කාලයක් යද්දී, දවස් කීපයක් යද්දී, මේ අවුරුදු කීපයක් යද්දී, අනේ මම මේ ලෝකේ තනියමනේ ඉන්නේ. තවත් කෙනෙක් ආවනම් හොඳයි කියලා. දැන් ඔන්නේ එක මෙයාගේ දවසේ කාලේ වැඩි. මෙහි ඉන්න කට්ටියට ඉක්මන්ඩික්කට කරකෙනවා. තේන්නද කියන එක? එතකොට මෙයා උදේ පාන්දර මේක හිතපුවම අනේ මෙන්න දවල් කෙනෙක් ඇවිල්ලා. ඒ කොහොමද ආවේ? අරෙහි ඉන්න කෙනෙකුත් ආවිස ඉවර වෙලා චුත වෙනවා. තේන්නද? එයාටත් කර්මානුරූපෝ ගිහිල්ලා එයත් අර හිස්බම විමනේ පහළ වෙනවා. දැන් කී දෙනාද? දැන් දෙන්නයි. පළවෙනියට හිතෙනවා කියනවා, ආ මම තමයි ඊශ්වරයා, මම තමයි බ්‍රහ්මයා, මම හිතපු කෙන හින්දයි මෙයා ආවේ, මගේ සිතවිල්ලට අනුවයි මෙයා මැවුනේ. තේන්නද වෙච්චි වැඩේ? එයා රැවටුණා කියන. එයා හිතුවා කියන, දැන් අපේ කට්ටියත් එහෙම හිතෙන්නේ, මේ මම හිතද්දිම මේක වුණානේ කියලා හිතෙනවා සමහරුන්. මේ මම හරි පින්වන්ත පාටයි කියලා හිතෙනවා. ඔහු මං හිතද්දි මෙන්න වුණානේ. මේ උන් මෙහෙම උන් හොඳයි කියලා හිතෙද්දි මෙයින් ගෙනත් දුන්නා. මං හරි පින්වන්ත පාටයි කියලා හිතෙනවා. තේනද? ආන් ඒ වගේ එයාටත් හිතුණා මම තමයි මැව්වේ කියලා. ඊගාවට ආපු දැන් එයා එහෙම හිතලා රැවටුණා. මම තමයි බ්‍රහ්මයා, මම තමයි ඊශ්වරයා, මම තමයි ලෝකයේ පාලනය කරන කෙනා, මම තමයි සත්වයන් මවන කෙනා කියලා රැවටුණා කියනවා. ඊගාවට ආපු කෙනත් රැවටෙනවා කියනවා. කොහොමද? මේ මුලින් පහළ වෙච්ච කෙනාට ආයු වර්ණ සැප බල ඔක්කොම වැඩි කියනවා පස්සේ පහළ වෙන කට්ටියට වඩා. තේන්නද? එතකොට පස්සේ එන කට්ටිය මේ මහා යස තමන්ට වැඩි මහා යසසින් බබලන කෙනාව. ඒක හරියට මේ වගේ අලුතෙන්ම හේනක් කොටලා වැව්වයි පස්සේ ඒ අස්වැන්න ගොඩාක් සොඳුරුයි නේද? පස්සේ හේනේ කොච්චර හිටෝනේවා අර වගේ සොඳුරු නෑ. ඒ තරම් පෝෂණයට හැදෙන්නේ නෑ. ආන්ගේ වගේ මුලින් ආපු කෙනා ගොඩාක් බලවත්, පස්සේ නෑ එහෙම නෑ. එතකොට පස්සේ අයට හිතුණා කියනවා, අනේ අපේ ආයුෂෙත් අඩුයි, අපේ බලෙත් අඩුයි, වර්ණෙත් අඩුයි. මෙයා අපි එද්දිත් හිටියා, මෙයා තමයි අපිව මැව්වේ. ඇයි පුරුද්ද තියෙන්නේ හැමදාම අම්මා තාත්තා හොයලානේ, කවුරු හරි මවපු කෙනෙක් හොයලානේ. හිතුවා කියනවා මෙයා තමයි අපේ පියා, දෙයියන් වහන්සේ. ඊට පස්සේ එහෙම දැන් දෙගොල්ලන්ට මොකද වුනේ? දෙගොල්ලොම රැවටුණා. රැවටිලා ඉවර වෙලා දැන් අරයට වැඳගෙන කටයුතු කරගෙන යනවා. ඔහොම යද්දි දැන් මේක සිද්ධ වුණේ මේ මහා පෘථුවිය නැති කාලෙක. දැන් මේ මහා කාලයක් දැන් මේකට මේ කතන්දරෙට යනවා. ඔහොම වෙන කාලෙදි ආයේ මේ මහා පෘථුවිය හැදිලා අර ආකාශය පාවෙවි හිටපු කට්ටිය මේක ලේව කන්න පටන් අරගෙන මේකට බැහැලා ආයේ කුල පලම්පරා හැදිලා දැන් මිනිස්සුව හැදිලා මේකේ කට්ටිය ඉන්නවා. දැන් මොකද වෙන්නේ? අර පළවෙනියට ගිය කෙනාට වැඩිය දෙවෙනි කෙනාගේ ආයුෂ අඩුයිනේ. අන්න එහෙම කෙනෙක්ගේ දැන් ගොඩක් දෙනෙක් පස්සේ දැන් එතන ඉන්නවා. දැන් එතනත් බඹලොවක්. දැන් දෙන්නෙක් නෙමෙයි. දෙන්නත් කියන එක. ඔහොම ඉන්න අතරේ දැන් ඒ පස්සේ ආපු ඔක්කොම අත රැවටිලා මුල් එක්කෙනත් රැවටිලා. ඔහොම ඉන්න අතරේ පස්සේ ආපු කෙනෙක්ගේ ආයුෂ ඉවර වෙනවා කියනවා. දෙන්නේ ආයුෂ ඉවරලා මනුස්ස ලෝකේ එනවා කියනවා. ආවයි පස්සේ මේ එයා මේ බණ භාවනා කරන එක හොඳයි කියලායි කලින් සමාධිය දිනු කරපු කට්ටියනේ හිගී බණ භාවනා කරන එක හොඳයි කියලා මෙයා යනවා කියනවා කැලේ. කැලේ ගිහිල්ලා ධ්‍යාන වඩනවා කියනවා. ඉර්ධියක් ඒ කියන්නේ ඥානයක් පහළ වෙනවා කියනවා මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. හැබැයි ඔක්කොම පේන්නේ නැහැ. මොකද්ද පේන්නේ? එකයි පේන්නේ. එකක් පේද්දි කොහෙද දකින්නේ? බම්බලොව. එතකොට එතන යා රැවටිලා හිටියේ කොහමද? දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඇත. එයා තමයි ලෝකේ මැව්වේ. එයා තමයි සත්වයන්ගේ පියාය. එයාගේ කැමැත්තටයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කියන අදහසෙන් හිටියේ. දැන් මෙයා භාවනාවෙන් ඕක දැකලා නැගිට්ටා කියනවා. නැගිටලා ලෝකයාට කියනවා කියනවා බඹලොවක් ඇත. ඒකේ මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඇත. ඒ බ්‍රහ්මයා නිත්‍යයි, ධ්‍රුවයි, සාස්වතයි. එයා නිත්‍යයි. එයා මැරෙන කෙනෙක් නෙමේ. එයා හැමදාම නොසෙල්වී ඉන්න කෙනෙක්. අපිවනාහි එයාගේ ගැත්තෝය. අපි අනිත්‍යයි, අද්රුවයි කියලා හිතාගත්තා කියනවා. දැන් ලෝකයට මේ පණවිඩේ දුන්නා කියනවා. ආන් දැක්කද දෘෂ්ටි හටගත්තු හැටි? තේන්නද වෙච්ච වැඩේ? අදත් රැවටිලා ඉන්නේ ඌකටනේ. තේන්නේ? අදත් රැවටිලා ඉන්නේ ඌකට. ඔය ඔතන ඉන්න ලොකුම කෙනාගෙන් එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිතුණා කියනවා, මේ නාම රූප ඉතිරි නැතුව මේ නාම රූප නැති වෙන්නේ කොහෙද කියලා. මෙයා දෙව්ලොවේ මනුලොවෙන් දෙව්ලොවට, දෙව්ලොවෙන් දෙව්ලොවට, දෙව්ලොවෙන් දෙව්ලොවට ගිහලා අන්තිමේට ඔය මහා බ්‍රහ්මයා ගාවටම ගියා කියනවා. ගිහිල්ලා ඇහුවා කියනවා, මේ බ්‍රහ්මය නාම රූප නැති වෙන්නේ කොහෙද කියලා. එතකොට මෙයා කියනවා, මේ දේශනාවේ තියෙන එකක් කියන්නේ පින්වත්නි, මෙයා කියනවා, බ්‍රහ්මයා කියනවා, මම තමයි මහා බ්‍රහ්මයා, මම තමයි ලෝකයේ සත්වයාගේ පියා, මම තමයි ලෝකයා මවපු කෙනා, මම තමයි ලෝකයේ ඔක්කොම පාලනය කරන කෙනා කියලා මෙයාගේ පවර්ස් ටික කියනවා. එතකොට අර භික්ෂුව අහනවා කියන, එතකොට ඒ කියන්නේ 이르දි බලයේ තියෙන කෙනෙක්. මේ භික්ෂුව අහනවා කියනවා, මම ඕක ඇහුවේ නෑනේ, මම ඔහේ බ්‍රහ්මයාය, මම ඔහේ පියාය, මම තමයි ලෝකේ පාලනය කරන කෙනාය, මම ඌ ඇහුවේ නැහනේ, මම ඇහුවේ ඔහේගෙන් මේ නාම රූප නැති වෙන්නේ කොහෙද කියලා. ආයිත් මෙයා දෙවනි සැරේටත් අර වටෝරුම කියනවා. දෙවනි සැරේටත් අර භික්ෂුව කියනවා, මම බ්‍රහ්මයා ඔහෙගෙන් ඌ ඇහුවේ නැහනේ. මේක හරියට අර අඹ ගැන හපොම දෙල් ගැන කියන වගේ උත්තරයක්නේ. ඒ දේශනාවේ එහෙමමත් තියෙනවා, මේ එකක් ගැන, මේ අඹ ගැන අහපුවම දෙල් ගැන කියනවා කියලා. ඊට පස්සේ මම ඕක ඇහුවේ නෑනේ, මම මේකයි අහන්නේ. තුන්වෙනි වතාවට බ්‍රහ්මයා ඕකම කියනවා කියනවා, මම තමයි මහා බ්‍රහ්මයා, මම තමයි ලෝකේ වසඟේ පවත්තන කෙනා. අර භික්ෂුව ආයි කියනවා කියනවා. ඊට පස්සේ මේ භික්ෂුවගේ අතින් අල්ලගෙන පැත්තකට එක්කන් කියා කියනවා. මේ හදලා හිතලා කියනව නෙමෙයි, දේශනාවේ තියෙන එක මේ කියන්නේ. අතින් අල්ලගත්තා කියනවා. පැත්තකට එක්කන් ගිහිල්ලා කියනවා කියනවා. ඔහෙට මම කියද්දි කියද්දි අර අනිත් බ්‍රහ්මයෝ ඉස්සරහා මගෙන් අහනවනේ, දැනගන්නවනේ ඒගොල්ලෝ මං දන්නේ නැහැ කියලා. ඒ හින්දා භික්ෂුව එතකොට බලන්න ඔය ලොකු උන්නාන්සේගේ කිය අනිත් කට්ටිය වඳින කෙනාගේ තරම තේන්නද? මහා බ්‍රහ්මයා කියලා වැන්දත් වෙන නමකින් වැන්දත් එයාගේ තරම ඕක තමයි. එයා කීවා කියනවා, භික්ෂුව නුඹටයි වැරදුනේ කියනවා. ඇයි කියලා අහනවා. අර තථාගතයන් වහන්සේ මනුලෝ ඉඳිදි මේ මගේ ගාවට විල ප්‍රශ්න අහන්නේ. එහෙනම් ගිහිල්ලා උන්වහන්සේගෙන් මහා ගන්න කියනවා. එහෙන් අතුරු දහන් වෙලා භාග්‍යතුන් වහන්සේ ගාව පහළ වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ උපමාවක් කියනවා. නැව් අතරමං වුණාම කුරුල්ලෙන් නිදහස් කරනවා කියනවා. ඒ කුරුල්ලව කූඩුවෙන් නිදහස් කරපුවාම උඩට ගියයි පස්සේ ගොඩබිමක් පේනවා නම් ඒ ගොඩබිම දිසට ඌ පියාඹනවා. එතකොට නැවෙන් කපිතාන් දැනගන්නවා, එහෙනම් අර පැත්තේ තමයි ගොඩබිම කියලා. හැබැයි ගොඩබිම හම්බුනේ නැත්තම්, පිළිසරණක් හම්බුනේ නැත්තම් ඒ කුරුල්ලන් මොකද වෙ කරන්නේ? හැමතිස්සෙම පියාඹ ඉන්න බෑනේ. ආයේ නැවට ඇවිල්ලා ගුඹ ගහේ වහනවා. භික්ෂුව නුඹට උනේත් ඕක කියනවා. නුඹ මේ ප්‍රශ්නෙට පිළිසරණ හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පිළිසරණක් නැතුව දැන් ඇවිල්ලා ආයේ මගේ කාව ඉන්නවා කියන්නේ. දේශනා කරනවා ඔය ප්‍රශ්නේ ඔහොම අහන එක වැරදි. නාම රූප නැති වෙන්නේ කොහෙද කියලා අහන්න එපා කියනවා. නඝාතති පීඩන් නැත්තේ කොහෙද කියලා අහන්න කියනවා. ප්‍රශ්නේ නිවැරදි කරනවා. දෙන්නද? එතකොට ඒ බ්‍රහ්මයාගේ ඇටි එයාගේ දැනුමේ තරම අපිසරණ ගිය භාග්‍යතුන් වහන්සේ කොහොමද? ආහං ඒකයි කියන්නේ පහදින්න වටිනවා. මේක අගේ කරන්න වටිනවා. ඔබට මේ කොන්ද ගෙලින් තියාගන්න වටිනවා. දෙන්නේ අන්‍ය ආගමිකයෝ ගාව දෙකට නැවෙන්නේ නැතුව ඒ ආගම ප්‍රතික්ෂේප කළා මේ රස්සාවකට අරකට මේකකට මේකට මේක බාල්දු කරන්නේ නැතුව ඔබට ඔබේ චිත්ත ශක්තිය කෙලින් තියාගෙන ඉන්න වටිනවා. අපේ බාපි සරණ ගියේ ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඕං ඕක තමයි කියන පළවෙනි කාරණේ. දෙවනි ඔන්න ලෝකයේ මැවීම ගැන තියෙන ඕ පළවෙනි කාන්නේ. දෙක තමා කියනවා කිඩ්ඩා පදූසික කියලා දෙවිවරු කට්ටියක් ඉන්නවා කියනවා. කවුද කිඩ්ඩා පදූසික? මේගොල්ලෝ කරන්නේ හරි මේ කිඩ්ඩා පදූසික කියන්නේ සෙල්ලම හිඳ දූෂණේ වෙච්චි. තේරෙනද? මේගොල්ලන්ට සැප සම්පත් වැඩි හින්දා දිව්‍ය ආහාර ගන්නේ නැතුව මේගොල්ලෝ කෙලි දෙලෙන් වාසය කරනවා කියනවා. සෙල්ලම් කරනවා කියනවා, එක එක නටනවා කියනවා, මේකේ තියෙනවා ඊගාවට මේ තුන සේවනයේ යෙදෙනවා කියනවා, ඔය කෙලි දෙලෙන් ගත කරමින් ඉන්නවා කියනවා. එතකොට මේගොල්ලන්ට අමතක වෙනවා කියනවා මේ දිව්‍ය ආහාර ගන්න. දැන් අපිට කන්නේ නැතුව සෙල්ලම් කර කර හිටපුවා අවුවේ ෆේන්ට් වෙන්නේ කසන්ත දාන්නේ. වැටුණ ගමන් දන්නේ නැහැ නේ, වැටිලා ඇස්සර්ලා බලද්දි ඇඳේ නේ උස්සන් ඇවිල්ලා කට්ටිය. ඒ වගේ මේගොල්ලෝ සෙල්ලම් කර කර හිටියා කියනවා වැටුණ ගමන් ඇස්සර්ලා බලද්දි මනුස්ස ලෝකේ. තේරෙනද වෙච්චි වැඩි? එහෙන් චුත වෙලා මෙහෙ ඇවිල්ලා ඒ අයත් කැලේ ගිහිල්ලා භාවනා කරනවා කියන. ඒගොල්ලන්ටත් පේනවා කියනවා කලින් ජීවිතේ. ඒගොල්ලෝ නිගමනයකට එනවා කියනවා. කිඩ්ඩා පදූසික කියලා දෙවිවරු ඉන්නවා. ඒගොල්ලෝ නිත්‍යයි. අපි සෙල්ලම් කරලා ප්‍රමාද වෙච්ච හින්දා අපි අනිත්‍ය වුණා. ඒ හින්දා ඒ දෙවිවරු නිත්‍යයි. මෙහෙ අනිත්‍යයි. ආයේ එතෙන්ට යන්න මේ කටයුතු කරමු කියලා ඔන්න මතකයකට එනවා කියනවා. ඕක තමයි දෙවෙනි එක කියනවා. ඊගාවට දේශනා කරනවා මනෝප දූෂික කියලා කට්ටියක් ඉන්නවා කියන. මනස දූෂණය කරගත්තු හින්දා මේගොල්ලෝ මොකද කරන්නේ, මේ එකිනිකා දිහා ඔරෝගෙන බලාගෙන ඉන්නවා කියනවා. දෙවිවරු දෙන්නද මෙහෙත් ඉඳලා ඉතින් පොඩ්ඩක් මොකක් හරි ගුණයකට ගියා වෙන්න ඇති, ඔරෝගෙන බලාගෙන ඉන්නවා කියනවා. එහෙම ඉඳිද්දි කන්න අමතක වෙනවා කියනවා. තරහ ගියාම කන්නේ නැත්තේ ඒ වගේ. එතකොට ඒක දිව්‍ය ආහාරය නොගත්තු නිසා චුත වෙනවා කියන. ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා භාවනා කරපුවම දකින්නවා කියන අරකම. හැබැයි එකයි පේන්නේ, ඊට වැඩිය පේන්නේ නැහැ. ඒගොල්ලෝ මතයකට එනවා කියනවා එතන තමයි නිත්‍ය, මෙහෙ අනිත්‍යයි, එහෙ හැමදාම නිත්‍යයි කියලා. ඕක මොකද්ද තුන්වෙනි එක? හතරවෙනි එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ තියෙනවා කියනවා අසඤ්ඤ සත්ත කියලා මේ ලෝකය. අසඤ්ඤ සත්ත කියන්නේ සංඥාවක් නැත. ඒ කියන්නේ මේ ලෝකෙ ඉපදිලා ඉන්නවා, කිසි ඉපදිලා ඉන්නවා කියලාවත් ඒ කෙනාට සංඥාවක් නැත. තේනද? හරියන නිදාගත්තා වගේ. තේන්නේ? එතකොට මොකද වෙන්නේ? එහි ඉපදිලා ඉඳලා මෙහි එනවා. මෙහි ඇවිල්ලා භාවනා කරනවා. භාවනා කරලා ඉවරලා එයත් චුතූපපහත ඥානයක් උපදවනවා. හැබැයි එකයි පේන්නේ, ගොඩක් පේන්නේ නැත. එයා කල්පනා කරනවා කියනවා. එයා බලනවා පෙර හිටියා කියලා පේන්නේ නැහැ. එයා අදහසකට එනවා කියනවා. මම පෙර නොවීමි. මම ඉබේ පහළ වුණේමි. මේක ඉවර වෙච්ච ගමන් ආයේ නොවෙමි. තේන්නද? එතකොට එහෙමනම් පිනේ පිංගොරා කියලා ඇති වැඩකුත් නැත. පව් කරත් වැඩක් නැත. කලින් හිටියෙත් නැහැ. මේක ඉවරුණ ගමන් නැත. ආන් එනවා කියනවා ඒ දෘෂ්ටියට. භාග්‍යතුන් වහන්සේ ඔක්කොම දේශනා කරලා තියෙනවා භාර්ගවයේ. මම ඔය ඔක්කොම දන්නවා කියනවා. මම ඔය ඔක්කොම දන්නවා. මම ඔය දුක්කොම දකින්නවා. මම ඔය ඔක්කොම දැනගෙන දකගෙන ඒ කිසි දෙයක් දන්නවා දකින්නවා කියලාවත් අල්ලන්නේ නැහැ කියනවා. ඒවත් එක්ක හේතු වෙන්නේ නැහැ. ඒවත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඊට වැඩිය නිවීමක් මම දන්නවා. ඒ විනිවීම කවදාකවත් අනිවිවසනයකින් හානි වෙන්නේ නැහැ. මේ විදිහට භාර්ගව තවුසට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා කියනවා. ඔහොම කියන මට සමහරු කියනවා කියනවා මේ ඇති සත්‍යෝ නැති වෙන්න බන කියන අය කියලා. ඇති කට්ටිය නැති වෙන්න බන කියන අය කියලා. විපරීත සංඥාවක් කියන අය කියලා. මං ගැන බොරු කියනවා කියනවා. මට මේ අභූතයෙන් දොස් නගනවා කියනවා. මේ එහෙම කියපුවම වදාළම භාර්ගව තවුස කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මේ ඔබ වහන්සේ ගැන එහෙම කියනවා නම් කවුරු හරි ඒ උන්දලමයි කියනවා විපරීත සංඥා තියෙන කට්ටිය. භාග්‍යතුන් වහන්සේ නම් නෙමෙයි කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේත් භික්ෂූන්ද භික්ෂුණීන්ද විපරීත සංඥාවේ පිහිටුවා කතා කරනවා නම් ඔවුන්ම විපරීතය කියනවා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේලා නම් එහෙම නෑ කියන. එතකොට නිර්වත් අන්‍යාගමක තවුසෙක් වුණත් පොඩි පැහැදීමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. සුණක්කත්තට වැඩිය හොඳ නැද්ද? හොඳයි නේ. ඊගාවට තියෙනවා ඔන්න ඔබ හොඳට අහගන්න. මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඒවම් පස්සන්තෝ අහම් බන්තේ භගවති ඒවම් පස්සන්තු අහම්බන්තේ භගවති. ස්වාමීනි, අහං කියන්නේ මම, පස්සන්තු කියන්නේ පැහැදීමක් තියෙනවා. ඒවම් මේ වගේ, ඒවම් පස්සන්තු අහම්බන්තේ භගවති භාග්‍යතුන් වහන්සේ ගැන. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ ගැන මෙහෙම පැහැදීමක් තියෙනවා. කොහොම පැහැදීමක්ද? පහෝතිච මේ භගවා තථා ධම්මං දේසිතුං යතා අහං සුභං විමුක්ඛං විමුක්ඛං උපසම්පජ්ජ විහෙරෙයන්ති. යම් සුභ වූ විමෝක්ෂයක් ඇද්ද? ඒ කියන්නේ යම් යහපත් වූ නිවීමක් විමුක්තියක් ඇද්ද? ඒ විමුක්තිය ලැබීම පිණිස භාග්‍යතුන් වහන්සේ මට දහම් දෙසන්න දක්ෂ කෙනෙක් කියලා මට පැහැදීමක් තියෙනවා කියනවා. ඒ හින්දා ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට ඒක කියලා දෙන්න කීවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, දුක්කරංකෝ ඒවම් භගවත තථා අඤ්ඤදිට්ඨිකේන අඤ්ඤකන්තිකේන අඤ්ඤරුචිකේන අඤ්ඤගොත්තේන අඤ්ඤචාවාරිකේන සුභං විමුක්ඛං උපසම්පජ්ජ විහෙරති. දැන් මෙයා කීවා, මට ඔබ වහන්සේ සුභ විමුක්සේ ලබන්න, නිවන ලබන්න, ධර්මයේ දේශනා කරන්න දක්ෂයි කියලා මට පැහැදීමක් තියෙනවා. අනේ, මට එහෙම කියලා දෙන්න කීවා. දුක්කරංකෝ ඒවම් භගවත. පින්වත භාර්ගවය, මේක අන්‍ය දෘෂ්ටික වූ අන්‍ය දිට්ටිකේන අන්‍ය දෘෂ්ටික වූ අන්‍ය ලබ්ධික වූ වෙනින් දෙයක් වෙනින් දෘෂ්ටියක් තියෙන වෙනින් දෙයක් අදහන වෙනින් දෙයකට ආස වෙච්චි වෙනින් ප්‍රතිපදාවක යෙදුණ වෙනින් තීර්ථායතනයක ඇදුරෙක් වෙච්ච, ඒක ඇදුර කියන්නේ කවුද? ගුරුවරයා. වෙනින් තීර්ථායතනයක ගුරුවරයෙක් වෙච්චි තා විසින් මේ සුභ විමුක්තිය ලබන්නට දුක්කරය දුෂ්කරය. තේන්නද? බලන්න ඔබට තියෙන අවස්ථාව. එදා භාග්‍යතුන් වහන්සේ මට කියලා දෙන්න කියද්දිත් ඔහොම ඉන්නකොට මේක ලබන්න දුෂ්කරයි කියනවා. ඊගාවට දේශනා කරනවා බලන්න. ඉංගතම් භාර්ගවේ යෝචතේ අයම් මයයි මයි පසාදෝ තමේවතං සාදුකානු මිනිස්කාති. භාර්ගවේ, මං ගැන දැන් පැහැදීමක් තියෙනවා කීවනේ නුඹට. ඒ පැහැදීමම නුඹ රැකගන්න කීවා. ඔහෙට උක කරන්න යන්න බෑ කීවා. ඒ හින්දා ඉතුරු කරගන්න කිව්වා මගේ ගැන තිබ්බ තියෙන පැහැදීම. ඒක ඔබට යහපතක් වේවි කීවා. දැන් කොහොමද ස්වාමීනි බණ ටිකක් කියන්න කියමු ඔහෙට කියලා වැඩක් නැහැ කිව්වොත් අපිට? මේ භාග්‍යතුන් වහන්සේ නිවන ගැන කියලා දෙන්න කියපුවාම භාග්‍යතුන් වහන්සේ වදාලා ඔයෙට කියලා වැඩක් වෙන්නේ නැහැ, ඔයාට ඕක කරගන්න එක දුෂ්කරයි කීවා. පැහැදීම තියාගෙන ඉන්න කිව්වා. බලන්න භාර්ගවේ කරපු හැටි. වහන්සේ මෙයා ඊගාවට උත්තර දෙනවා. වහන්සේ, අන්‍ය දෘෂ්ටික වෙච්චි, අන්‍ය ලබ්ධික වෙච්චි, අන්‍ය රුචික වෙච්චි, අන්‍ය ප්‍රතිපදාවක යෙදුන, අන්‍ය තීර්ථායතනයක ඇදුරු මට ඔය සුභ විමුක්තිය ලබන්න දුෂ්කර වේ නම් ඔබ වහන්සේ කියනවා නම් මට ඕක ලබන්න දුෂ්කරයි කියලා. මම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මගේ යම් පැහැදීමක් ඇද්ද? එය මම මොනවට රකින්නෙමි? බෞද්ධයෙක්ද මේ කියන්නේ? නෑ. මට ඕක කියන්නේ කරගන්න අමාරු නම් මගේ පැහැදීම මම මනාකොට රැකගන්නෙමි. තේන්නානේ? ඒකයි වෙන්නේ ඒ යුගයේ මේ යුගයේ දැන් ගොඩාක් වෙනස් කියන්නේ. මේ මට සිද්ධියක් වෙලා තියෙනවා මේ බණකට යන්නේ නැතුව. මම බණට යන්නේ නැහැ කිව්වෙත් නැහැ. යමෝ මං කිව්වා මහත්තයෝ මේ ආරාධනාවත් කරන්න එන්නේ නැතුව මේ බණට යන්නේ කොහොමද? මම මේ හිත හිතා හිටියේ මේ නෑවිදින්වත් ඉන්නවද කියයි මං හිත හිතා හිටියේ කිව්වා. ඒ වුණාට මං නෑවිදින් ඉන්න හිතන් හිටියේ නෑ. නමුත් මං යන්දෝ නොයන්දෝ කිය තමයි හිටියේ. තේරෙනද? මූණට අත දෙක් කරලා මට පෙන්නනේ. මං ඊට පස්සේ වැඩිම නෑ. මම මේ කල්පනා කරේ භාර්ගවයට තිබුණ අදහසවත් මේ ලෝකයේ ඇයට නෑ. පිළිවෙලක් තියෙන්නේ වැනේ යම් වැඩක. ඉතින් මං ඒක ගැන අර දැනුවත් කළ යුතු නිසා ඒ දැන් අපි කියන්නේ කතාවකට බහින්න එන ක්‍රමයක් තියෙනවනේ. දැන් ඔබට තේරුණාද? දවසක් භාග්‍යතුන් වහන්සේ දේශනා මේ උදායාමුදුරු ධර්මයේ දේශනා කර කර ඉන්නවා දකින්නවා. උදායාමුදුරු කියන්නේ මේ ගොඩාක් මන භාවනා කරපු කෙනෙක් නෙවෙයි. උදාය ස්වාමීන් වහන්සේ ධර්මයේ කී කියා ඉඳෙද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා. දැකලා වෙල භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා මතක් කළා නිකන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මම එද්දී උදාය ස්වාමීන් වහන්සේ මහා පිරිසකට ධර්මයේ දේශනා කරනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්ද ධර්ම දේශනාව කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි කිව්වා. ආනන්ද ධර්ම කතික භික්ෂුව මේ ලෝකේ දුර්ලභයි කියලා වදාලා. ආනන්ද ඔය ධර්ම කතාව කරගෙන යද්දී ලක්ෂණ තියෙනවා කියලා වදාලා. පිළිවෙල කතාව කරන්න ඕන කිව්වා. ඒ පිළි දැන් භාග්‍යතුන් වහන්සේටත් පිළිවෙල කතාව කියලා එකක් තියෙනවා. මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පිළිවෙල කතාව අපිට කරන්න කියලා නෙමෙයි. ධර්ම කතාවට මම මෙතනට පැමිණියේ කතාවක් කියන්නයි කියලා අර පොඩි කාලේ පුරුදුනේ. එහෙම එන්නේ නැතුව එහෙම එක සැරේ එන්නේ නැතුව පිළිවෙලට එන්න කියනවා එන්න ඕන තැනට. දැන් මේ දේශනාවේ සම්පූර්ණයෙන්ම තියෙන ප්‍රඥාව දියුණු වෙන කාරණා නෙමෙයි. දැන් අපි වෙනදාට මෙතෙන්ට ඇවිල්ලා මේ වෙලාවට ඒකත් කතා කරනවා. තේන්නද? දැන් මම මෙතෙන්ට ආවේ කොහොමද? සද්ධාව ගැන දේශනාවක් කළා යෙතෙන්ට ආවේ. ඒ පැත්තෙන් ආවේ මොකටද? මේකට හැරෙන්න ඕනේ හින්දායි. තේන්නද? එතකොට මේකට තියෙනවා පිළිවෙල කතාව කියලා එක. ඒ පිළිවෙල කතාව නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ පිළිවෙලට අර කාරණයට බහින්න තමයි මං එදා අර වචන කිව්වේ. පිළිවෙලට එන්න හදද්දිම මමත් අහගත්තා උන්ට. තේන්න මං කල්පනා කරේ භාර්ගවයට අන්‍යාගමික නිර්වත් අවසට තියෙන එකවත් මේ අයට නෑ. මේ මෙහෙදි වෙච්ච එකකුත් නෙමේ. දැන් බොහෝ කල් දෙන්නද එහෙම එකක්වත් නෑ. නමුත් ඒ මේ කාල යුගයේ මිනිසුන්ගේ ගතිය පින්වන්නේ හරි වෙනස්. ඉතින් මේ ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාලා ආරාධිත සිත් ඇති. ඒ කියන්නේ බොහෝම ප්‍රමෝදයට පත් වෙන ඒ භාර්ගවතව භාග්‍යතුන් වහන්සේගේ වචනය ඒ ආකාරයෙන්ම පිළිගත්තා. ඉතින් මම මේ දේශනාව කෙරුණේ මේ දේශනාවේ සමහර කරුණු පිටින් විට මේ අහන්න ලැබිච්ච නිසා කියවිච්ච නිසා මේක අහන්න ඔබලට කවද අහලා තියෙනවද කලින්? නෑනේ නේ. අහලා නෑනේ. එතකොට මේකට මං ඔබට පාඩුවක් නොවෙන්න මේවා අහුවයි කියලා පාඩුවක් නෑ. නමුත් මං කලින් කාරණාව මතක් කළා. මොකද්ද? නෑ සද්ධාව ගැන නෙවෙයි. ඒ සද්ධාව ගැන වදාලේ මතක් කළේ මේකට එන්න පිළිවෙල කතාවට. නමුත් මේකෙන් ගන්න තියෙන දේ ගන්න මං යමක් කීවා. ආන් ඒකයි. ඔබට හම්බෙන මේ දැනුම මේ දැන් සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති මේ ස්වාමීන් වහන්සේලා මේ අපිට වැඩිය ගොඩාක් දන්න අය අපිට වැඩිය ගොඩාක් පොතපත කියවලා කියලා. ඌ එහෙම කියවපු බවක් හැබෑවටම තියෙනවා. ඒ වුණාට ඔබට ලැබිලා තියෙන දේට වැඩිය එකක් අපිට ලැබිලා නැහැ. තේන්නවද කියන එක? ඔබට ලැබිලා තියෙන දෙයකට වැඩිය දෙයක් අපිට ලැබෙන්නේ නෑ. ගොඩාක් වෙලාවට අපිට ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් ලැබෙන්නේ අහවල් දේශනාව බලන්න කියන. හැබැයි ගන්න ඕන ක්‍රමයට ඇහුවොත් මම මෙහෙම හිතුවා මම මෙහෙම හිතුවා මේ සූත්‍රයේ තියෙන එක මෙහෙම හිතුවා මේ සූත්‍රයේ තියෙන එක මෙහෙම හිතුවා මේක මෙහෙම වෙනව නේද මේක මෙහෙම වෙනව නේද කියලා මේ ඔක්කොමත් එක්ක ගිහිල්ලා ඇහුවොත් අන්න චුට්ටක් උත්තරයක් හම්බෙනවා. මෙයා මහන්සි වෙච්ච කෙනෙක්. මහන්සි වෙලා මේ බැරිම තැන තේරෙන්නේ නැතිම හින්දා ඇවිල්ලා ආපු කෙනෙක් කියන. දැන් ඔබට මොකද? මේ පැය ගානක් කියනවා. ආයේ එදා කියපු එක පොඩ්ඩක් කියන්නකෝ කියනවා ඇවිල්ලා. දෙන්න ඒ හින්දා මේ පින්වත්නි දැන් මං මතක් කළා මේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ දැන් කටේ කියනවා තමයි පොඩ්ඩක් ඉතින් සැනසිල්ලක් ලැබෙනවානේ රිදෙනවා නම් පොඩ්ඩක් ඉමීට සිහිය මාරු කරගන්න කියනවා. මොකද්ද ඉරියව්ව? භාග්‍යතුන් වහන්සේගේ කාලේ ඕක එපා කියන්න උවමනාවක් ඇති වුණේ නැහැ. ඇයි? ඒ යුගයේ මේ ඔක්කොම බිම ඉඳ ගන්න පුළුවන් අය තමයි ඉන්නේ. දැන් මේ මට මේ පහුගිය කාලේ කල්පනා කරපු එකක් කියන්නම්. මට ඒක කල්පනා කරන්න එක සිද්ධියකුත් සිදු වුණා. මම දැක්කා අපේම ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම උත්සාහයෙන් වීරියෙන් ඔය දෙවනි භාෂාව ඉගෙනගෙන මෙහි පළවෙනි භාෂාව ඉගෙනගෙන මේ සුදු අයට ගිහිලා ධර්ම දේශනා කරනවා. උන්වහන්සේ ඉඳගෙන ඉන්නේ පුටුවක නෙමෙයි. පොඩක් අඟල් 8ක් විතර උස ලෑලි ආසනයක පළඟක් බැඳගෙන ඉස්සරහින් සුද්ධ 10-15 දෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඔබ හිතන්නේ සුද්ධ ටික පුටුවේ ඉන්නවා කියලාද? සුද්ධෝටික බිම ඉන්නේ පැය ගාන භාවනා කරනවා. අනේ මම මේ පුටුවලින් අයට මුකුත් කීවා නෙමෙයි ඈ. මම හරි සතුටුයි මේ ශාලාවේම පුටු තිබ්බම මට කමන්නේ නැහැ. මට ඕන මේ ධර්මයේ හිතට යන්න විතරයි. නමුත් මම මේ කියන කාරණාව බලන්න. දෙන්නද? ඒ ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ පිළිවෙලට ඒක ගන්න ඕන. එතකොට මේ මට එන්න ඕන උනේ මේ අත කකුල් අතපය රිදෙනකොට කොන්ද රිදෙනකොට මාරු වෙන්න නෙමෙයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ එහෙමනම් මතක් කරනවා ඔය රිදෙන එකත් ආйти කායික දරතේට. මේ මම පුටුවල ඉඳගෙන ඉන්න බනහනවට විරුද්ධ නෑ හොඳි. මන් දන්නවා අපහසුකම් තියෙනවා ජීවිතේ පුරුදු වෙලා තියෙන හැටි තියෙනවා. ඒකට මං විරුද්ධ නෑ. මට එන්න ඕන මේ ඉඳගෙන ඉන්න තියෙන අමාරුව ගැන කතා කරන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ බණ භාවනා කරගෙන යද්දි මේ කායික දර්ථේ එනවා. ඒකට කවදාක්වත් කිසිම දේශනාවක නැහැ ඉරියව්ව මාරු කරන්න කියලා. ඒකට ගොඩාක් උපක්‍රම තියෙනවා. ඒකෙන් එකක් තමයි මං කියවේ. මොකද්ද? ආ ප්‍රනීත නිමිත්තක ප්‍රනීත නිමිත්තක සිහිය පවත්වන්න කියන ඒ වෙලාවට. ඒක තේරුම් කරන්න ඕන හින්දා තමයි මම ඔබට කිව්වේ. අර භාවනා නිමිත්ත සිහි කරනවාට වැඩිය ලේසි නේද වටවන්දනාව යන එක කියලා. ලෝකෙ වටේ එක එක ඒවා කයි කතන්දර හිතේ හිතා අරයා මට මෙහෙම කරා, මෙයා මට මෙහෙම කරා, මම හෙට මෙහෙම කරනවා, මම අනිද්දට මෙහෙම ඉතුරු කරනවා කියකේ හිත හිතා ඉන්න එක ලේසි. මොකද ඒක ප්‍රනීත නිමිත්තක් තමයි. නමුත් අකුසල සහගතයි. ඔබ ප්‍රණී ඒ කායික ධර්තයේ දුරු කරන්න මෙහෙම දෙයක්වත් සිහි කරන්න බලන්න කොච්චර ප්‍රණීතද කියලා මේ ධර්මයේ. එහෙමත් බැයි නම් අපාය බය සිහි කරන්න. දැන් ඔය රිදෙන රිදිල්ල වගේ දසදහස් ගුණයක් විඳවන්න තියෙනවා. දැන් ඔය පොඩ්ඩක් මේ ඇටයක් වැදිච්ච තැනක් නේ රිදෙන්නේ චුට්ටක් නේ වැඩිම තුනත්. එහෙම නැත්නම් මසල් එකක් රිදේ යදුන් කකා. භාග්‍යතුන් වහන්සේ වදාළේ එහෙම නෙමේ. ඔයිට වැඩිය ගොඩාක් දුක් තියෙනවා. ඒ පටන් ගනිද්දිම නිරේ වැටිලා පටන් ගනිද්දිම යමපල්ලෝ එකතු වෙලා ඉවරලා කුටාරි වලින් පොරුව වලින්, ඒ කියන්නේ මහ පොරුව නෙමේ පොඩි පොරුව වලින් හැරෙන හැරෙන අතේ කොටනවා කියනවා. කොච්චර කරත් ඉවරයක් වෙන්නේ නැහැ කියනවා. ඊගාට රත් වෙච්චි පොලොවකට වීසි ගල්ලා දානවා කියනවා. කපලා කපලා ගිනිගෙන දිලෙන කරත් යනවා කියනවා ඇඟ උඩින්. ඒවට කොච්චර යට වුණත් මැරෙන්නේ නැහැ කියනවා. විඳවනවා විතරයි කියනවා. ඔය රිදෙද්දි ඉඳගෙන ඒක සිහි කරන්නේ මම මේ රිදිල්ල නිසා හැමදාම මගේ හිතේ එකඟ බව පස්සට දැම්මා. දැන් ඒක සිහි කරන්න පටන් ගද්දි අර ධර්තේ දුරු වෙනවා. ඒකයි මේ කියන්නේ. ඇයි ඒ රිදෙන එක ගැන නෙමෙයි දැන් සිහි කරන්නේ. වෙනින් එකක්. වීරිය අඩු වෙනවද වීරිය වැඩි වෙනවද? වීරිය වැඩි වෙනවා. දෙන්නද? ඉතින් ඔහොම සිහි කරන්න. ඔබට ඕන තරම් පහසුකම් තියෙනවනේ මේ සත්ත්ව ලෝකේ ගැන බලන්න. මම දැකලා තියෙනවා මේ මහා නැට මීහරක් ගාලා සිංහයෝ පස්ස 6 දෙනෙක් උන්ගේ පස්සෙන් යනවා. ඉදෙන්නේ දෙකොල්ල යාළුයි කියලා නෑ. පස්සෙන්ම අනේකාව ගිහිල්ලා අල්ලනවා. අනේ කොයෙන් හරි අල්ලුවයි පස්සේ හප්පතර පස් දිනාම වට වේලා අල්ලනවා. අරුන් ටික දුවනවා. අනේ අර අතහැරිච්ච එකා හොයාගෙන ආයි රැළේ නායකයා එනවා. මීහරක් රැළේ. ආයෙත් හතර පස් දිනෙක එකතු වෙලා ඇනලා ඉවරලා සිංහයෝ ටික එළවනවා. අර ඔත්පල වෙච්ච එකව රැළ මැදට ගන්නවා. උන් යනවා ආයෙත් අර පස් දෙන පස්ෙන් යනවා. ආයෙත් හරියට බලලා අර උත්පල වෙච්ච එකවම ආයෙ දෙවෙනි වතාවට අල්ලනවා. අරුන් දුවනවා. රැළ දුවනවා. ආයෙ මූව කනවා. ආයෙත් රැළ ඇවිල්ලා බේර ගන්නවා. ආයෙ දැන් අරයා කලින්ට වැඩිය සොත්ති. එහෙම කියපුවම තේරෙනවනේ. ඔත්පලයි කලින්ට වැඩිය ඔත්පලයි. ආයෙ යනවා ඉතින් රැළ මැදට කරගෙන ආයෙත් අර ටික කට්ටිය පස්සෙන් එනවා. සමහර වෙලාවට වරුවක් සමහර වෙලාවට දවසක් වරින් වර එකවම හපනවා එකවම හපනවා. ටික දුරක් යද්දී අරු ඉවරයි. ඇස් පිල්ලම් ගගා කන් හොලෝ හොලෝ ඉන්නවා. පිටිපස්සේ කනවා. මේ පණ පිටින් ඉන්නවා. ඇඟේ භාගයක් කනවා කට්ටියක කට්ටියක් එකතු වෙලා. එහෙම ඉඳෙද්දිත් ඇහි වහන මැස්සයිලෝ ගන්න ඇහැ පිහිනව. මේ කට්ටියක් හොඳට කනවා ඇඟෙන් භාගයක්. තාම් පණ ගිහිල්ලා නැහැ. ඉඳගෙන හොඳට සිහි කරන්න. එතකොට පැයක් නෙමේ, දෙකක් නෙමේ, තුනක් නෙමේ, හතරක් නෙමේ, හයක් හතක් උනත් ඉන්න පුළුවන් වේවි. ආහං අර කාහුවම අඩුගානේ බුද්ධානුස්සතිය වඩන්න බැයි නම් ප්‍රණීත අරමුණක අන්න අපාය බය, අර මොකද නිරේ බය. ඊට පස්සේ කිවි තිරිසං අපාය බය සිහි කරන්න. ලෙඩ වෙච්ච අය ඉන්නවා මේ මනුස්ස ලෝකේ. මම එහෙම ලෙඩෙකුට උපකාර කරලා තියෙනවා. පණ තියෙනවා, ඇඟේ කටු පේනවා, බෙඩ් සෝස්. එක තැන ඉඳලා ඉඳලා ඉඳලා යටපැත්ත ඔක්කොම කුණු වෙලා වන්න වෙලා ගුල් වගේ ගුහා වගේ තුවාල හොඳ වෙන්නේ. විඳෝ විඳෝ ඉන්නවා, විඳෝ විඳෝ ඉන්නවා. බැරිම නම් එහෙමවත් සිහි කරන්න. කල්ලා කරන්නද යන්න තියෙන ගමන චුට්ට චුට්ට යන්න. තමන්ට දෙතුන් සැරයක් ඉඳ පුළුවන් වුණොත් වැටි වෙලාවන් ඊට පස්සේ තමන්ට එනවා ආත්ම විශ්වාසය, මට මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අවුරුද්දක් භාවනා නොකර හිටියත්, දෙකක් භාවනා නොකර හිටියත් එයා දන්නවා මට කරන්න පුළුවන් කියලා. දැන් වෙලා තියෙන අපේක්ෂා බංගත්තේ මොකද්ද? මට බෑ, මට බෑ, මට බෑ. එකට එකඟ වෙන්නේ නෑ. නෑ ඔය හිත එකඟ කරන්න පුළුවන්. ඒක හිමීට හිමීට කරගන්න. මේ පින්වත් සෑම සියලු දෙනාට ඒ උතුම් දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.